2508 වසරේ හත්වැනි මාසේ 5 වෙනිදා භාවනා වැඩසටහන. මේ වගේ භාවනා වැඩසටහන් වලට යොමු වෙන්නේ තාම පොඩි පිරිසක්, කුඩා පිරිසක්. මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි ධර්මයේ තාම ගැඹුරු කරුණු කාරණා තියෙනවා. ඒක සරල පින්කමක් නෙමෙයි, භාවනාවක්. සම්ධාන, සීල, ඊළඟට එන තුන්වෙනි ක්‍රියාකාරම තමයි අපහසුම කාර්ය, භාවනාව. එහෙමනම් අපි ඊටාම අපහසුම කාර්යයයි මේ සිද්ධ කරන්නේ. අනික තමයි භාවනාවට යොමු වෙන්නේ ජීවිතේ දුක්ඛ සත්‍ය කියන එක ප්‍රඥාවෙන් දකින කෙනෙක්ද නැද්ද? දකින කෙනෙක්. දුක්ඛ සත්‍ය දකින තාක් කල්ම මනස අඳුන ගන්න, ජීවිතය අඳුන ගන්න, ධර්මය අඳුන ගන්න ඕනේ කියන අදහසක් නැහැ. ඒකට කෙනෙක් දුක්ඛ සත්‍ය කියන එක දකින. මොකද්ද දකින්නේ? මානසික දුක. මේ දුක කියන එක තියෙන්නේ කායිකවට වැඩිය මිනිස්යන්ට තියෙන්නේ මානසිකව. මේ මානසික දුක කියන එක හඳුනාගත්තට පස්සේ මේ දුක හටගන්නේ කොහොමද කියලා දැනගන්න උවමනා එනවා. එතකොට එනවා භාවනා වැඩසටහනට. එතකොට අපි මේ ආකාරයෙන් දුක හටගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. සමුදේ වෙන්නේ කොහොමද කියලා. ඊළඟට එයා හොයනවා මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද. ඊළඟට හොයනවා මාර්ගය මොකක්ද? ඒ මාර්ගයේ ගමන් කළා, ඒ නිරෝධය ලබනවා. දැන් මෙතන ඉන්න සියලු දෙනාටම තේරිලා තියෙන්න ඕන සිත කියන්නේ දුක ඇති කරන ධර්මතාවයක් කියන එක. ජීවිතයේ සිත Tamanට දුකයි කියලා දැනින්නේ දැනিলা තියෙන්න ඕන. මේකට සැපයි කියලා දෙයක් හිතර දැනෙනවා. නමුත් නුවණ තියෙනවා නම් මොකද දැනින්නේ? ඒකේ කෙලවර දුකක් තියෙනවා කියලා පේන්න පටන් ගන්නවා. මානසික ස්වභාවයේදී මානසික තත්වයේ තුලම විසඳන්න ඕන. ඒක බාහිර තත්වයකින් විසඳන්න බෑ. ඒ නිසා අපි මේ විසඳුමයි සොයාගෙන යන්නේ. සිත දුක ඇති කරන කාරණයක් නම් කළ යුතු පළවෙනි කාරණේ තමයි සිත ගැන සැලකිලිමත් වෙන එක. සිත කියන්නේ හොඳ මිත්‍රයෙක්, තරහ ගියොත් සතුරෙක්. සැලකිල්ලෙන් පරිහරණය කරන්න ඕන ධර්මතාවයක්. හරියට අර ඇත් ගොව්වෙක් ඇතා දිහා බලන් ඉන්නවා වගේ, අශ්වපාලකේ කශ්‍යා දිහා බලාගෙන ඉන්නවා වගේ සැලකිල්ලෙන් ඉන්න ඕන හිත දිහා. ඇයි එහෙම හිත දිහා සැලකිල්ලෙන් බලාගෙන ඉන්නේ? හිත අපිට අවඩක් කරන්නට පුළුවන්, අනතුරක් කරන්නට පුළුවන්, දුකටපත් කරන්නට පුළුවන්. ඒ නිසා හිතේ ස්වභාවය මොන වගේද කියලා උපමා කරන්න කිව්වාම ගොඩාක් උපමා කළා. හිත නගරයක් වගේ කිව්වා. නගරයක් උපමා කළා. මොකද නගරයක ස්වභාවය විවිධ පැති කඩවල් වලට පාරවල් තියෙනවා. ඒ පාරවල් වල විවිධ යාන වාහන, මිනිස්සු වර්ග යනවා. ඉතින් හිතත් එහෙමයි. හිතෙත් විවිධ සිතුවිලි ඇති වෙනවා, විවිධ ස්වභාවයන් ගන්නවා, හැඩයන් ගන්නවා, ඇති වෙනවා, නැති වෙනවා. මගේ ජීවිතේ කියලා හිතාගෙන හිටියද පැය භාගයක් නිහඬව ඉන්න කිව්වහම ඉන්න බෑ. මගේ හිත කියලා හිතාගෙන හිටියද පැය භාගයක් නිහඬව ඉන්න කල්පනා කළාට හිත නිහඬව තියාගන්න බෑ. එහෙමනම් අපිට පාලනේ නැති යම් කිසි බලයක් වස්තුවක් ක්‍රියාත්මක වෙනවා. ඒ සාංසාරික මානසික ශක්තියට මේ මනුෂ්‍ය ආත්ම භාවයේදී අපිට එල්ල කරන්න පුළුවන් තව ශක්ති ගුණයක් තියෙනවා. ඒ ශක්ති ගුණය තමයි මේ ප්‍රඥා බලය. ප්‍රඥා බලය, ප්‍රඥා ධනය. මේ ප්‍රඥා බලය කියන එකෙන් මේ මනස පාලනය කරන්න පුළුවන්. එහෙමනම් මනස දිහා බලනෝ ප්‍රඥා බලය. ඒ ප්‍රඥා බලය අපි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් පෝෂණය කරගන්න ඕන. එහෙම නැතුව ඒකේ බලවත් බවක් නැහැ. ඒ ධර්මයෙන් පෝෂිත වූ ප්‍රඥාවක් තමයි බලවත්. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මය, සද්ධර්මය, සම්‍යක් ධර්මය, ඒ විමුක්ති ධර්මය අපි ඥානනය කරගෙනයි, ඒ ඥානනය තුලින් තමයි මේ මනස දිහා බලන්නේ. ලෝකේ මිනිස්සුයෝ විමුක්තිය සෙව්වා ඇස් දෙක උපකාර කරගෙන. ඇසින් ලෝකේ දිහා බලනවා බලනවා බලනවා විමුක්තිය හොයාගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ඇස දිහා බැලුවා. එදා හිටපු ශාස්ත්‍රවරු ඇසින් ලෝකේ විමුක්තිය සොයනවා සොයනවා සොයනවා සොයාගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඇස දිහා බැලුවා. ඇස දිහා බැලුවා. විමුක්තිය සොයුවේ ඇසින් නෙමෙයි, ඇස දිහා බලලයි විමුක්තිය සොයාගත්තේ. එහෙමනම් මේ මොහොතේ අපි ඇස දිහා බලන්න ඕන. ඇස කියලා කිව්වහම මේ පිටින් පේන මස්සැහැකුත් තියෙනවා. ඇත්තින්ම මේ මස්සැහෙන්ද අපිට ප්‍රශ්නේ තියෙන්නේ, ගැටලුව තියෙන්නේ? එහෙම නැත්නම් අධ්‍යාත්මිකව තියෙන චක්කු විඥාණයෙන්ද? චක්කු විඥාණයෙන් මේ ගැටලුව ඇති වෙන්නේ. එතනයි ඇස තියෙන්නේ. දැන් ඕනම වස්තුවක් දිහා බලන්නේ මේ චක්කු විඥාණය ඔස්සේ. එහෙම බලනකොට තමයි ඒ චක්කු විඥාණයට අනුගතව අනුරූපීව අපිට යමක් තේරෙන්න පටන් ගන්න. නැත්නම් ඒ චක්කු විඥාණය අවදි වෙලා නැත්නම් මොකද වෙන්නේ? දසුණක් විතරයි, ගැටලුවක් එහි නැහැ. කුඩා ළමයෙක්ගේ වගේ. කුඩාම ළමයි නොයෙකුත් අය දකිනවා. ඒගොල්ලන්ගේ ඡායාව විතරයි. ලොකු ලෝභ ද්වේෂ මෝහ ගුණයක් ඒකේ හටගන්නේ නැහැ. අපි චක්කු උපාදානය කරනවා. චක්කු විඥානය උපාදානය කරනවා. මේක මම, මේක මගේ ආත්මය කියලා උපාදාන කරනවා. ඊට පස්සේ රූපේ දිහා බලනවා, චක්කු විඥාණයෙන් බලනවා. අපි සෝත විඥානය උපාදානය කරනවා. මේක මගේ, මේ මම, මගේ ආත්මය. ඊට පස්සේ ඇසීම කියන එක සිද්ධ වෙනවා. ඒ ඇසෙන දේවල්, ඒ දැනෙන දේවල් මම මගේ ආත්මය කරගෙන ඉන්නවා. සමස්තය එකතු කරලා අපි එක වචනයක් කියන මනෝ කියලා කියන, මන කියලා කියන, මනස කියලා කියන. ඇයි මේ මනස කියලා කියන්නේ? අපි ළඟ තියෙන්නේ සමස්තය කවරක්ද? සකසන ලද, සංස්කරණය කරන ලද දේවල්. මේ ලෝකයේ මේ සියලුම මිනිස්සු ළඟ තියෙන දේවල් මොනවද? ආගමික, දාර්ශනික, වාර්ගික, ජාතික, දේශීය, විදේශීය මොනවද? සංස්කරණය. මානසික සංස්කරණය, නිදහස, යඩත් විජිතය, ඔය ඔක්කොම සංස්කරණය. මානසිකව ඇති කරගන්න සංස්කරණය. ඒ සංස්කරණයන් නිසා මනසට දැනෙන්නේ කුමක්ද? හැම මොහොතකම වේදනාව. සංස්කරණයන් නිසා හැම මොහොතකම දැනෙන වේදනාව. ලෝකයේ තියෙන දේවල් වලින් නිවන්න පුළුවන් කායික ස්වභාවය විතරයි. ලෝකයේ තියෙන දේවල් වලට පහසුකම් සලස්සන්න පුළුවන් කායිකව පමණයි. මානසිකව පහසුකම් සලස්ස ගන්න තියෙන ධර්මයේ පමණයි. ධර්මයේ කියන්නේ කවරක්ද? සද්ධර්මයේ කියන්නේ සදහම් ඇස. බුදුරජාණන් වහන්සේට මේ ධර්ම සියල්ලම දකින්නේ කුමන ඇසකින්ද? සදහම් ඇසෙන්. ඒ සදහම් ඇස ඇති කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට උදා කරගන්න පුළුවන්. අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරේ චක්කුං උදපාදි කියලා, අන්නේ සදහම් ඇස. දැන් අපිටත් ඇස් තියෙනවා. ඒක සදහම් ඇසක්ද? නෑ. ඒක සදහම් ඇසක් නෙමෙයි, ඒක සංස්කාරක ඇසක්. මම ස්ත්‍රියක් වෙමි, මම පුරුෂයෙක් වෙමි, මම සිංහලේ දෙමළ මුස්ලිම් කෙනෙක් වෙමි කියලා හිතාගෙන ඒ ඇහිම් බලන සංස්කාරක ඇස. මෙය මෙසේ විය යුතුයි, මෙය මෙසේ නොවිය යුතුයි සංස්කාරක ඇස. ග්‍රහණයෙන් බලන, ග්‍රහණයෙන් බලද්දී සත්‍ය පෙනේද? සත්‍ය පේන්නේ නැහැ. පක්ෂග්‍රාහීක කෙනෙක් කවදාවත් විපක්ෂයේ හොඳ කියන්න පෙළඹෙනවද? පෙළඹෙන්නේ නැහැ. ඒ වගේ තමයි දෘෂ්ටිගත මිනිස්සයා ඒ දෘෂ්ටිය තුළම එළඹගෙන දකින්න පුරුදු වෙනවා මිස සත්‍ය දකින්න පුරුදු වෙන්නේ නැහැ. ඒ නිසා මධ්‍යස්ත ඇසක්, මැදහත් ඇසක්, සම්‍යක් ඇසක්, තිබෙන ස්වභාවය දකින්නට පුළුවන් ඇසක් අපි පහළ කරගන්න ඕන. තිබෙන ස්වභාවය කියන්නේ මොකක්ද? තිබෙන ස්වභාවය කියන්නේ මොකක්ද? තිබෙන ස්වභාවය කියලා කියන්නේ හරිම නිදහස්, සෞම්‍ය, නිසල, විමුක්තිදායක අවස්ථාවක්. ඔළුවේ පුරවගත්ත අනේක විද සංකල්ප ටික බැහැර කළාට පස්සේ මොනතරම් සෞම්‍ය විදියට මේ ලෝකේ දකින්න පුළුවන්ද? නිදහස් විදියට මේ ලෝකේ දකින්න පුළුවන්ද? ඇස නිමිලා ගිනිගන්නේ නෑ, නිමිච්ච ඇසින් බලනවා. ඒ ධර්මයේ දකින්න කෙනා මුහුණ දෙන්නේ සත්‍යයට. එහෙම නැතුව වෙනසක් කරන්නේ නැහැ. ධර්මයේ දකින්නගෙන සංකල්පගත කරගන්නේ, සංකල්පවලට යන්නේ නැහැ. මේවා අසුබයි හෝ සුබයි හෝ කියලා කල්පනා කරන්න යන්නේ නැහැ. ඕනෑම දෙයක් කෙනෙකුට අසුබ වෙන්නත් පුළුවන්, තව කෙනෙකුට ඒක සුබ වෙන්නත් පුළුවන්. ඒ නිසා මේවා සුබයි මේවා අසුබයි කියලා සංකල්පගත කරගන්නේ මේ ධර්මයෙන් දකින්න කියලා. එහෙමනම් මේ ලෝකේ තථාගත తত্ত্বය, එහෙම නැත්නම් තිබෙන ස්වභාවය, ලෝකේ යථා ස්වභාවය සුබත් නැහැ, අසුබත් නැහැ. සුබත් නැහැ, අසුබත් නැහැ, මධ්‍යස්ථත් නැහැ. එහෙමනම් මේ සුබ හදන්නේ අපි, අසුබ හදන්නේ අපි, මධ්‍යස්ථ භාවය හදන්නේ අපි. ඒක තමයි දර්ශනය. ඒකට සරල උදාහරණයක් තමයි අද උපදින ළමයා. ඒ ළමයා මොන ආගමේද, මොන ජාතියේද, මොන වර්ගයේද? සමහරලාට හදිසියෙන් කලාතුරකින් සිදුවෙන දේවල් තියෙනවා. රෝහලේදී ළමයා මාරු වෙනවා. එහෙම වුණොත් එහෙම ඒ ළමයා ඒ කාගේ හරි අම්ම කෙනෙක්ගේ අතට ගියාම ඒ අම්මලා තාත්තලා අපේ ළමයමයි කියලාත් හදාගන්නෝ. ඒ වගේම ඒ ළමයාත් ඒ අම්මා තාත්තයි කියලා හිතාගෙන ඒ ජාතියේ, ඒ වර්ගයේ, ඒ කුලේ પરම්පරාවයි කියලා හිතාගෙන ඒ භාෂාව ඉගෙනගෙන ජීවත් වෙනවා. නමුත් ළමගේ අම්මා තාත්ත වෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැක්ක නේද ලෝකේ යථාර්ථය හැදෙන හැටි. එහෙමනම් මේ අපි ළඟ තියෙන සංකල්ප සංස්කාරක ගොනුවක් පංච උපාදානස්කන්ධයක් කියලා බාරගන්නවද පිළිගන්නවද? එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය දුක පිනිස, එහෙම නැත්නම් ගැටලු පිනිස, ප්‍රශ්න පිනිස, ශෝක වැළපීම් පිනිස හේතු වෙනවද නැද්ද? හේතු වෙනවා. ඒකයි තියෙන්නේ හේතු වෙනවා. මනස අපිට ඕන විදිහට අපි හැඩගස්වාගෙන ඉන්නවද? එහෙම නැත්නම් මනසට ඕන විදිහට අපි හැඩගැහෙනවද? එහෙම නැත්නම් අපි අහනවා මනස විසින් ඔබව පාලනය කරනවද? එහෙම නැත්නම් ඔබ විසින් මනස පාලනය කරනවද? සාමාන්‍ය පෘථජ්ජන ජීවිතයේ 100ට වැඩි ප්‍රතිශතයක් පාලනය කරන්නේ මනස විසින්. මනුෂ්‍යාව පාලනය කරන ධර්ම අවබෝධයට ලක් වෙනවත් සමගම තමයි තමා විසින් මනස පාලනය කරන තත්වයට එන්නේ. ඒ කියන්නේ මනස ජය ගන්න ඕන. මාර පරාජය කරන්න ඕන. එහෙම නැත්නම් මනස පරාජය කරන්න ඕන. මනස පරාජය කරන්න ලේසි නෑ. ලොකු උපායක් ඕන. මනස පරාජය කරන්න ශාල උපායක් ඕන. දැන් අපි ජීවත් වෙන්නේ මනස තුලමයි. පරිහරණය කරන්නේ මනසමයි. මනස නිසාම තමයි මේ ආත්ම භාවය අපිට ලැබිලා තියෙන්නේ. ඒත් මේ මනස අපිව දුකට ඇදගෙන යන ස්වභාවයක් තියෙන නිසා අපි මොකද කරන්න ඕන? මේ මනස හඳුන ගන්න ඕන. මනසට වේගෙන් ඉක්මනින්ම ලං කර ගන්න පුළුවන් දේවල් මොනවද? ලෝභ, ద్వේෂ, මෝහ කියන දේවල් තමයි ලං කර ගන්න පුළුවන් වේගය. අපහසුයෙන්ම ඇති කර ගන්න පුළුවන් දේවල් තමයි අලෝභ, අද්වේෂ, අමෝහය කියන්නේ පහසුවෙන්ම ඇති කර ගන්න තියෙන දෙයක්. ඒ නිසා තමයි මේක ඉහළට පීනනවා වගේ ගඟි අපහසු කාර්යයක් බවට පත් වෙනවා. අපි ප්‍රඥාවන්තව නිවැරදි තැන පිහිටන්න ඕන. ඊට පස්සේ අපිට මනසින් ඇතිවන ගැටලු සිදුවන්නේ නැහැ. දැන් වේගෙන් අර වාහන එහෙ මෙහෙ ගමන් කරන පාර මැදට වෙලා හිටියොත් අපි නිවැරදි තැනකද පිහිටලා ඉන්නේ? නෑ, අනාරක්ෂිත තැනක. ඒ නිසා අපි මේ වගේ ධර්මශාලාවකට ඇවිල්ලා ආරක්ෂා සහිත තැනක පිහිටලා ඉන්නවා. ඒ වගේම අපේ මනසෙත් ආරක්ෂා සහිත තැනක් අපි හොයාගන්න ඕන. ඒ කියන්නේ මානසික බලපෑම් වලින්, ප්‍රශ්න වලින්, ගැටලු වලින් අපව චංචල වෙන්නේ නැති, කම්පණය වෙන්නේ නැති අපූර්ව ස්ථානයක් තෝරගන්න ඕන. ඒකට තමයි මේ ගමක නමක් දැම්ම නිවම්පුරය. නිවම්පුරය හොඳ ගමක නම. ගම් එහෙමත් තියෙනව නේද? ඒක එක පුර. ඒ වගේ මේක නිවම්පුරය. කොහොමද මේ නිවම්පුරේ නිවසක් හදාගන්න ඕන? ඇයි එහි නිවම්පුරේ නිවස හදාගන්නේ? හරි ආරක්ෂිතයි. එහි නිවසක් තනාගත්තාම පහසුකම් ඇති වෙනවා. මොකද්ද පහසුකම? එයාට රූප නිසා ඇතිවන අපහසුව නැහැ. ශබ්ද නිසා ඇතිවන අපහසුව නැහැ. ගන්ධ නිසා, රස නිසා, ස්පර්ශ නිසා, සිතුවිලි නිසා ඇතිවන අපහසුව නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රියන් නිසා ඇතිවන අපහසුව නැහැ. ඇයි ඒ? ඒ ඉන්ද්‍රියන් හයම ඉක්මවා තමයි මේ නිවම්පුරේ තියෙන්නේ. ඒ ඉන්ද්‍රියන් හයම ඉක්මවා තමයි මේ නිවම්පුරේ තියෙන්නේ. ඒ නිසා ඒ තනත්තාට ඒ පිළිබඳව අපහසුතාවයක් නැහැ. දැන් නමුත් අපි නිවස හදාගෙන සිටියොත් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රයන් 6 තුල ඒවායින් ලැබෙන විවිධාකාර පීඩා උල් වලින් අනිනවා වගේ දුක් විඳින්න වෙනවා. යමක් මේ ඉන්ද්‍රයන් හය ඉක්මවල තමන්ගේ වාස භූමිය තනා ගත්තා නම් ඒ තනත්තාට එවැනි දුකක් නැහැ. නමුත් අපිට ඉන්ද්‍රයන් හය ඉක්මවා යන්නට තනියෙන් ඥානයක් නැහැ. කල්‍යාණ මිත්‍ර උපදේශයක් තුලින් මේ ඥානනේ බලවත් බලවත් කරන්න ඕනේ. අපි හොයන්න පුරුදු වෙලා තියෙන්නේ රූප. ඇලෙන්න පුරුදු වෙලා තියෙන්නේ රූපවලට. ගැටෙන්න පුරුදු වෙලා තියෙන්නේ රූපවලට. උපාදාන කරගන්න පුරුදු වෙලා තියෙන්නේ රූපවලට. ඒහා සමානම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි වලට. නමුත් අපි පුරුදු වුණා නම් ඇලෙන්න නිවනට අපිට පුළුවන්කම තියෙනවා මේ නිවන කියන එක ළඟා කරගන්න. නිවනට ඇලෙන්න, සද්ධර්මයට ඇලෙන්න. හැබැයි නිවනට ඇලෙන්න නම් නිවන ස්වરૂපය අඳුන ගන්න ඕන. නිවන මොන වගේද? නිවනේ රූප තියෙනවද? නිවනේ රූප නැත. නිවනේ හැඩයක් තියෙනවද? නිවනේ හැඩයක් නැත. ඈ? නිවන තියෙන දිශාවක් තියෙනවද? නිවන තියෙන දිශාවක් නැත. නිවන තියෙන තැනක් තියෙනවද? නිවන තියෙන තැනක් නැත. නිවන දහවල හෝ රාත්‍රියේහි පවතිනවද? නැත. නිවන ස්ත්‍රී භාවයෙන්ද පුරුෂ භාවයෙන්ද පවතින්නේ? නැත. ඈ? ස්ත්‍රී භාවයෙන්ද පුරුෂ භාවයෙන්ද නැත. නිවන හොඳ හෝ නරක ස්වභාවයෙන්ද පවතින්නේ? නැත. නිවනෙහි වට ප්‍රමාණය කොතරම්ද? එහෙම එකක් නැත. නිවනෙහි බර කොතරම්ද? එහෙම දෙයක් නැත. නිවනේ වර්ණයක් හෝ රසයක් ඇද්ද? එහෙම නැත. නිවනේ ගන්ධයක්, දුර්ගන්ධයක් හරි සුගන්ධයක් හරි සුවඳක් තියෙනවද? නැත. දැන් ඉතින් හොයන්නකෝ කට්ටිය. නේද? දැන් අවබෝධ කරගන්න. දැන් දකින්න. ඒ අපූර්වත්වයේ නිදහස, ඒ අපූර්වත්වයේ විමුක්තිය ලබා ගන්න. ප්‍රඥා දුබල කෙනෙක් නම් මොකද හිතන්නේ? අනේ අපිට ඕව බෑ. ওই මලක් පහනක් පූජා කරන් වයසට ගිහිල්ලා මැරෙලා යනු යන දිහාවක යද්දින් මලාම. ඒ ඉතින් අඥානයිගේ සංකල්පය. ප්‍රඥාවන්තයා එහෙම නෙමෙයි. මේක අවබෝධ කරගත යුතුයි, ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. මේක රජවරුන්ගේ, සිටුවරුන්ගේ, මහදනවතුන්ගේ ධර්මය. ඇයි එහෙම මේක සිටුවරුන්ගේ රජවරුන්ගේ ධර්ම වෙන්නේ? ඒගොල්ලෝනේ ජීවිතේ හොඳට විඳින්නේ. හොඳ හොඳ හෝටල් වලින් කාලා ඇති වෙලා. ඈ හොඳට ගමන බිමන යන්නේ යාන වාහනේ තියෙනවා. ඈ කීර්තිය, ප්‍රසිද්ධිය, ධනෙ බලේ තියෙනවා. ඒව ගැන හීන මව මව පතපතා ඉන්න ආසාවක් නැහැ. ඒගොල්ලන්ට උමනා වෙන ඊට වඩා දෙයක්, අන්න ගැඹුරු දෙයක්, අර්ථාන්විත දෙයක්. එහෙම දෙයක් උමනා වෙන පිරිස තමයි මේ සද්ධර්මය හොයන්නේ. එහෙමත් නැත්නම් ජීවිත කාලෙම අර ඒවයි පස්සේ දුවල දුවල දුවල හති වැටෙනවා. නිලයේ පස්සේ, ධනෙ පස්සේ, වස්තු සම්පත් පස්සේ දුවල දුවල හති වැටෙනවා. හති වැටුනට පස්සේ කල්පනා කරන මොකද කල්පනා කරන්නේ? මෙච්චර කාලයක් දිව්වා මං හොයපු එක හම්බුන්නේ, දැම්මත් පොඩ්ඩක් නතර වෙලා මේ බණ භාවනාවක් ගැන හොයන්න ඕන කියලා කල්පනා කරනවා. ඒ කෙසේ හරි ප්‍රඥාව කියන එක විශේෂ ආලෝකය උදා වෙනවත් සමගම තමයි මේ ධර්ම මාර්ගයට සිත් යොමුවන්නේ. දැන් නිවන ගැන සංකල්පයක් ඔළුවේ තියාගෙන හොයන්න පුළුවන්ද? දැන් අපිට ලිපිනයක් දුන්නොත් ඒ ලිපිනය තුල තිබෙන සංකල්පය හොයාගෙන ඒ නිවස, ඒ දිශාව, ඒ ආයතනය අපිට හොයාගෙන යන්න පුළුවන්. එහෙත් මෙහි දිශාවක් නැති නිසා, හැඩයක් හෝ වර්ණයක් නැති නිසා අපිට ලිපිනයක් හදන්න පුළුවන්ද? නිවනට ලිපිනයක් හදන්න පුළුවන්ද? ඇයි බැරි? නිවන දිශාවක පවතින්නේ නැති එක. නිවන තුල හැඩයක් නැහැ, වර්ණයක් නැහැ, ගන්ධයක් නැහැ. දැන් අපිට ලිපිනයක් හදන්න නම් ඒක දිශාවක පවතින ඕන නගරයක. ඒ වගේම මෙහි යම්කිසි හැඩයක්, ලක්ෂණයක්, පළාතක් තියෙන්න ඕන. ඒ ආකාරයෙන් තිබුණොත් විතරයි අපිට ලිපිනයක් හදන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම ලිපිනයක් හදලා යන්න පුළුවන් කමක් නැහැ. නිවන් මඟ. දැන් මේ කරුණු කාරණා සියල්ලම අපි ගන්න ඕන විමර්ශනයේට. හොඳට ගන්න මනසට විමර්ශනයේට බලන්න ගන්න. දේශනා කරන ලද ධර්ම කරුණු ටික යෝනිසෝ මනසිකාරය ඒ මේ අත හසුරුවා බලන්න. එහි අරුත් එහි රසය විඳ ගන්න, දැක ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න. නිර්වාණ ගුණයන් හඳුනා ගන්න ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි මුලින් අපි සම්මුති වශයෙන් අඳුන ගන්නවා. ඒ කියන්නේ නිවනින් මෙහා ජීවත් වෙන්නේ. නමුත් නිවන සම්මුති වශයෙන් අපි ඇඳ ගන්නවා. ඇඳගෙන නිර්වාණයේ ස්වરૂපය අපේ හිත තුළ මවාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒක දැනෙන්නේ ගැඹුරු සිතට. කාටවත් පැහැදිලි කරන්න බෑ වාචික වශයෙන්. කොහොම ගැඹුරින් Tamanට Tamanගේ නිර්වාණ ශාන්තිමේ ගුණය දැනෙන්න පටන් ගන්නවා. Tamanගේ සිත කය වචනේ තියෙන සියලුම ශක්තියින් සද්ධාව, විරිය, ප්‍රඥාව, සිහිය මේ සියල්ලක්ම යොමු කරන්නේ මේ අධ්‍යාත්මික නිදහස හෙවත් නිවීම කියන දේශවා ගැනීම උදෙසා. දැන් අපි මේ නිවනේ මාර්ගය හොයාගන්න හදන්නේ. දැන් කොළඹම තියෙනවා කැන්ඩි රෝඩ් තියෙනවා. කැන්ඩි රෝඩ් එක තිබ්බට කොළඹ නුවර තියෙනවද මෙහි? නැහැ. ඒ නිසා අපි මේ නිවන කියලා ඇත්තෙන්ම කතා කරන්නේ නිවන් මඟට. පාරට දාන්නේ පැල්ලලා ඉස්සෙල්ලා. පාරට දැම්මද පස්සේ තමයි එයා ඒ නිවන් මඟ ගමන් කරන්නේ. ඉතින් අපි මේ මෙහා කතා කරන්නේ ඒ නිවන් මඟ ගැන. මඟට බැස්සට පස්සේ තා කොච්චර දුර යන්න තියෙද? තව බොහෝ දුර ගමන ආරම්භ වෙන්නේ ඊදාට. නැත්තම් අපි තාමත් ඉන්නේ පාරට වැටිලා නැතුව වනගත වෙලා. ඒ නිසා මේ වනගත වෙච්චයි නිවන් දක්කන්න නෙමෙයි හදන්නේ. පාරට දාන්න. පාර දාගත්තම කවදා හරි ඇයිනේ බඩ ගන්න හරි නේද? ඉතින් ඒ නිසා පාරට ඉස්සල්ලාම යොමු කරන්නයි මේ හදන්නේ. ඒකෝර මේ පාර ගැන කතා කරනකොට නිර්වාණය ගැනම තමයි අපිට කියාපාන සිදු වෙන්නේ. නිර්වාණේ ගුණ ලක්ෂණ තමයි මේ මාවත දිගේම තියෙන්නේ. මුල ඉඳලා අග දක්වාම එකම ස්වરૂපයක් ගන්න නිර්වාණ ධර්ම මාර්ගයේ එකම ස්වરૂපයක් තියෙනවා. ඒකට කියනවා සම්මයක් ප්‍රතිපදා. ඒ සම්මයක් කියන ගුණේ මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය ගන්න සම්මා දිට්ඨිය ආයි සම්මා සමාධි. මේ සම්මයක් කියන ගුණේ හැමතැනම තියෙනවා. ඒ වගේම නිරෝධගාමී ප්‍රතිපදා. නිරෝධ කියන්නේ නිදහස් වෙනවා. මොනවෙන්ද නිරෝධ වෙන්නේ? පංච උපාදානස්කන්ධේ නිරෝධ වෙනවා. දැන් මේ කියන වචන කොහටද ගන්න? පංච උපාදානස්කන්ධයට. ඒක හොඳට සැලකිල්ලෙන් මතක තියාගන්න ඕනේ. අපි දකින රූපේ ගන්න කොහටද? පංච උපාදානස්කන්ධයට. අපිට සිතෙන සිතුවිල්ල සංකල්පය මේ මම කියන හැඟීම කවුද ගන්නෙ? පංච උපාදානස්කන්ධයයි ගන්න. සම්පූර්ණ අපේ සිදුවිලි පද්ධතිය විද්‍යානුකූලව පරීක්ෂණයක් සඳහා මේසෙකින් තැබුවොත් එහි තියෙන සියලු සංකල්ප අවිද්‍යා සහගතද නැද්ද? සිත කියන දේ විද්‍යාත්මක මේසයක තැබුවොත් සිත සම්පූර්ණ පරීක්ෂණයකට භාජනය කරන් හදවතනේ මේ සිත විද්‍යාත්මකද අවිද්‍යාත්මකද? අවිද්‍යාත්මකයි. උදේ ඉඳලා විශාල ප්‍රබල චින්තනයක් ගලාගෙන යනෝ මේ මම මම මම කියලා. ඒක අවිද්‍යාත්මකද නැද්ද? අවිද්‍යාත්මකයි. මේ මගේ රට, මේ මගේ ජාතිය, මේ මම, මේ මගේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන එතන. ඒක සමස්ත තේජය තියෙන. එහෙමනම් අපි මේක හිතන්න ඕන අනුංගී කියලාද? නෑ. ඒකට අනුංගී කියන්න කියොත් ඒත් සංකල්පයක් වෙනවා. මගේ කියන්න කියොත් ඒත් සංකල්පයක් වෙනවා. ඒ නිසා අපි කරන්න ඕන මේන් නිදහස් වෙන්න ඕන නිසා අපි මේක අනුංගී කියලා හිතන්න නෙමෙයි. සතර මහා භූතයන්ගේ කියලා හිතන්න යන්න උවමනාව නෑ. මේක මට අයිති නෑ කියලා හිතන්න යන්න උවමනාවකුත් නෑ. මේකට වෙන අයිතිකාරයෙක් ඉන්නවා කියලා හිතන්න උවමනාවකුත් නෑ. එහෙමනම් මේ සමස්ත ලෝකේටම අයිතිකාරයෙක් ඉන්නවද? අයිතිකාරයෙක් නෑ. අයිතිකාරයෙක් නැති ලෝකයේ තුල මේක මගේ, මේක අනුන්ගේ කියලා බෙදන්න පුළුවන්ද? බෑ. මේක මගේ වුණොත් පමණයි අර දේ අනුන්ගේ බවට පත් වෙන්නේ. මේක මගේ නෙමෙයි නම් අර දේ අනුන්ගේ නෙමෙයි. ඔය අනුන් කියන්නේ, අන් අය කියන්නේ මං වගේම තව කෙනෙක් නේ. එහෙමනම් සත්‍ය හමුවේදී මම කියලා කෙනෙක්, අන් අය කියලා කෙනෙක් නෑ. ඒකට අපි කියනවා සත්ව උජ්ජල ආත්ම දෘෂ්ටිය. නැති කරනවා නේ. මොනවද නැති කරන්නේ? සත්ව උජ්ජල ආත්ම දෘෂ්ටිය කියන එක නැති කරනවා. ඒකට සත්ව උජ්ජල ආත්ම දෘෂ්ටිය කියන එක නැති වෙනකොට මම නෑ, අන් අය නෑ, ස්ත්‍රිය නෑ, පුරුෂයා නෑ. ස්ත්‍රී කියලා සංකල්පයක් හදාගන්නවා. ඊළඟට අපි ස්ත්‍රීන් කියලා හිතනවා. අපි පුරුෂය කියලා සංකල්පයක් හදාගන්නවා. අපි පුරුෂය කියලා හිතනවා. සමස්තය දිහා බැලුවාම තියෙන්නේ ලෝකේ මේ සතර මහා භූතයන්ගේ ක්‍රියාවලියක්, ලෝක දහමක්, සංස්කාරක පින්ඩයක්. සංස්කාරක පින්ඩයකට ලබා දෙන ආමන්ත්‍රණික නාම මාත්‍රයක් පමණයි තියෙන්නේ. ඒ නිසා සමස්ත ලෝකයේම මවන්නේ කවුද? දෙයියද? දෙයිය නෙමේ. සමස්ත ලෝකයේම මවන්නේ මේ මිනිස්සයා. එක එක මිනිස්සයා මේ ලෝකේ මවලා තින්නේ එක එක විදියට. එක එක මිනිස්සයට මේ ලෝකේ ගැන හිතෙන්නේ එක එක විදියට. කාලයක් මේ ලෝකේ මේ මහ පොළොවේ හිටපු මිනිස්සු මේ මහ පොළොව පැතිලි කියලා හිතාගෙන ජීවත් වුණා. කාලයක් මේක ඉබ්බෙක්ගේ පිට උඩ තියෙනවා කියලා හිතාගෙන ජීවත් වුණා. නොයෙකුත් නොයෙකුත් මතිමතාන්තරවල ජීවත් වුණා. පස්සේ බලනකොට මේ පහුගිය සියවසේදී තමයි ලෝක බෝලේ රවුම් කියලා දැනගත්තේ හරියටම. ඉතින් දෘශ්‍යමානව ෆොටෝ ගහලා දැක්කේ ඒ කාලේ. බුදුහාමුදුරුව නුවණින් දැකලා කියලා තිබ්බට අපි දෘශ්‍යමානව උන්න අඳුනගත්තා. එහෙමනම් සංකල්ප වෙනස් වුණා. සංකල්ප ඇත්තද? සංකල්ප ඇත්ත නෙමෙයි. අපගේ සංසිඳීම උදෙසා අප කිසිදු දෙයක් ග්‍රහණය කළ යුතුද නොකළ යුතුද? නොකළ යුතුත් නෑ, කළ යුතුත් නෑ. ඒ දෙකම කරන්න එපා. එතකොට ඔබ ගැටෙන්නේ කොතෙන්ටද? කිසිම දෙයක් ග්‍රහණය නොකරන තැනට ඔබපත් වෙනවා. ලෝකයේ ග්‍රහණය කළ යුතුද? ග්‍රහණය නොකළ යුතුද? ග්‍රහණය කළ යුතුත් නෑ, නොකළ යුතුත් නෑ. ඒට ඔබේ මනස කොතෙන්ටදපත් වෙන්නේ? කිසිදු දෙයක් ග්‍රහණය නොකරන තත්ත්වයටපත් වෙනවා. නොකළ යුතුයි කිව්වොත් මොකද වෙන්නේ? නොකළ යුතුයි කියලා ග්‍රහණය කරනවා. කළ යුතුයි කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? කළ යුතුයි කියලා ග්‍රහණය කරනවා. කළ යුතුත් නෑ, නොකළ යුතුත් නෑ කියලා කිව්වහම ටිකක් මනස නතර වෙනවා. කල්පනා කරලා බලනවා. හැබැයි ධර්මයට පත් වුණොත් එයා කිසිදු දෙයක් ග්‍රහණය කරන්නේ නෑ. වචන ඉක්මවා දකිනවා. ධර්මයට පිවිසෙනකොට වචන නැහැ. ඒ මාවත තමයි නිවැරදි මාවත. නිරෝධ මාර්ගයනේ සියල්ලගේ නිදහස් වූ මාර්ගය. ඒ නිරෝධ මාර්ගයේ දිගේ ගමන් කරනවා. එහි රූප නැහැ. එහි ශබ්ද ගන්ධ නැහැ. එහි අතීත අනාගත වර්තමාන නැහැ. එහි රාත්‍රිය හා දහවල නැහැ. එහි ස්ත්‍රීක හෝ පුරුෂ ලක්ෂණයක් පේන්නේ නැහැ. එහි භාෂාවක් නැහැ. එහි සංවේදීතා නැහැ. එය තමයි නිවැරදිම මාර්ගය. වේදනා නිරෝධෝ, සංඥා නිරෝධෝ, සලායතන නිරෝධ පස්ස නිරෝධ මොනවද නිරෝධ වෙන්නේ නැත්තේ සියල්ල නිරෝධයි සියල්ල නිරෝධයි සියල්ල නිරෝධයි අතහරින්න මොනවද තියෙන්නේ කිසිවක් නැහැ අතහැරීම කියලා කියන්නේ තවත් ආකාරයක අල්ලා ගැනීමක් හෑ මානසික ස්වභාවයෙන් යමකට ප්‍රතික්‍රියාවලියක් දැක්කොත් මොකද වෙන්නේ ඒක අමතක කරන්න බැරි තත්ත්වයක් ඇති වෙන්නේ දුරු කරන්න යමක් උත්සාහ කරනකොට තව තවත් ඒක මනසේ රැඳෙන ස්වභාවයක් තියෙනවා එහෙමනම් යමක් ප්‍රතික්ෂේප කරනු කිරීමෙනුත් මනස දුරු කරන්න බෑ යමක් අනුමත කිරීමෙනුත් මනස සංසිඳවන්න දුරු කරන්න බෑ ඒ නිසා අපි මනස නිරෝධ කරන්න ඕන නිරෝධ කරන්න ගන්න පියවර මොකක්ද දිසාවකට පියවර තියන්න එපා නිරෝධ මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් ඔබ දිසාවකට පියනගන්න එපා ශ්‍රමණේකේ හැටි අහගන්න අවසානයේ බුදුජානක වහන්සේ පිරිනොම් පාන මොහොතේදී ආවා පරිබ්‍රාජකේ ඔහුට දේශනා කළා ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ කියලා ආකාශේ පිය සටහන් නැත ශ්‍රමණය ළඟද ඒහා සමානම සටහන් නැත. එහෙමනම් මේ ශ්‍රමණය සටහනකින් උගන්වන්න පුළුවන්ද? ශ්‍රමණය කියන්නේ නිවනට. මෙතෙන්දි පාවිච්චි කළේ ශ්‍රමණය කියලා නිර්වාණය. ශ්‍රමණයෙක් වෙන්නෙත් නිවන් දැක්කොත්. නැත්තම් ශ්‍රමණයෙක් වෙනවද? සිවුරු දාගත්තාම ශ්‍රමණයෙක් වෙනවද? නෑ. එහෙනම් ඉතින් දේවදත්ත ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ. ශ්‍රමණයෙක් වෙන්නේ මෙතන ශ්‍රමණය කියලා කියන්නේ ධර්මයට නිවනට. එහෙමනම් මේ සටහනකින් නිවන හොයන්න ගියොත් මොකද වෙන්නේ? පා සටහනකින් වගේ හැඩයකින් ස්වરૂපයකින් නිවන හොයන්න ගියොත් මොකද වෙන්නේ? හොයාගන්න පුළුවන්ද? බෑ. මම නිවන් දකින්න ඕන කියලා ගියොත් එම් පුළුවන්ද? බෑ. මට ඇහැට එක්ක පේන්න ඕන නැත්නම් කනට ඇහෙන්න ඕන කියලා හිතුවොත් බෑ. ඇයි මේ ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ ධර්මයක් නිසා අහසේ පා සටහන් පිය සටහන් නැති වගේම නිවනෙත් සටහන් නැහැ කියනකොට මොකදපත් උනේ උතුම් වූ ධර්මයටපත් උනා අනාගාමි ඵලයටපත් උනා ඇයි ඔබපත් නොවන්නේ අවාසනාවද ලැබූ ජීවිතේ කාලකන්නිකමද අඥානකමද පින්මද කමද උනන්දුවක් නැති කමද මොකද්ද කියලා අහලා බලන්න ඔබේ මනසෙ කොච්චර වටිනවද මේ මානසික නිවීම ලබනාත්මේ උපතක් නැති කරගන්න ඇති කරගන්න කතාවට එහා ගියපු අධ්‍යාත්මික සැනසීම අධ්‍යාත්මික සැනසීම තේරුම් අරගෙන ඔබට යන්න අවශ්‍ය නම් යන්නත් පුළුවන් ඉන්න අවශ්‍ය නම් ඉන්නත් පුළුවන් ස්වභාව ධර්මයේ නැහැ පුජ්‍යල මානසිකත්වයට එහෙම නැත්නම් තමන්ගේ කැමැත්තට පිටුපාන ධර්මතාව නැහැ එහෙම ස්වභාවයක් නැහැ ඒ අපේ වැරදි මතයක් ඔබට යම් තාක් කල් සසර ඉන්න ඕනද ඉන්නත් පුළුවන් දැන් බුදුවරු අතටපත් නිවන් පසකට දා තමන් කැමති තාක්කල් පාරමී පුරනවා අග්‍රශාවකයන් වහන්සේලා කැමති තාක්කල් පාරමී පුරනවා හැබැයි ධර්මය දකින්න ඕන නිවන දකින්න ඕන දැකලා පසකට දා යන්න ඕන එහෙම නැතුව අමෝ පුදුම් භාවයේදී අර ඉන්ද්‍රියන් සය අතරේ සිරකරුවක් වී ජීවත් වෙලා ඉද්දී ඔබේ ජීවිතේ ඔබට අයිති නැහැ ඔබ වහලෙක් කාගේද ඉන්ද්‍රයන්වල වහලෙක් සේවකයෙක් දාසේ තණ්හා දාසෝ කියලා කියන්නේ ඉතින් අපි කවුරුත් අකමැති වහල් භාවයේ ඉන්න අපි නිදහස් වෙන්න ඕන. නිදහස් වුණාට පස්සේ අපිට ඉන්ද්‍රියන් වලට වඩා ඉහළින් ලෝකය දකින්න පුළුවන්. ඉන්ද්‍රියන් වලට වඩා ඉහළින් ලෝකය දකින්න පුළුවන්. ඉන්ද්‍රියන් වලට වඩා ඉහළින් ලෝකය දකිනකොට මොන වගේ දැක්මක් ඇද්ද? ඉන්ද්‍රයන් සාපේක්ෂිතව බලනකොට නෙමෙයි, දැන් ওই පේන විදියනේ සාපේක්ෂිත දැක්ම. ඉන්ද්‍රයන් සමාන දැක්මනේ ඔය හැමදාම දකින්නේ. ඉන්ද්‍රයන් වලට ඉන්ද්‍රයන් සයටම වඩා ඉහළින් ඉඳගෙන බලනවා. කොහොමද ලෝකේ ලස්සන? පේනවද? එහෙමනම් අපි ඇස ඉක්මවන්න ඕන. මේ ඇස අතහරිනවත් එක්කම තමයි අපිට අර ඉන්ද්‍රයන් හයෙන් එහා ඉක්ම වූ ඇස අපිට පහළ වෙන්නේ. මේ කන අත්හරින්න ඕන. මේ නාසය, මේ දිව, මේ ශරීරය මානසික වශයෙන්, මේ මනස මානසික වශයෙන් අපි අල්ලගෙන ඉන්න ස්වභාවය අත්හරින්න ඕන. අත්හරිනවත් එක්කම ඔන්න ඉන්ද්‍රයන් හයෙන් බාහිර වූ ඇසක් අපිට පහළ වෙනවා. ඒ ඇසින් බලනකොට මේ ලෝකේ හරිම ලස්සනයි. ඒ ලස්සන කිසිම වේදනාවක් නැහැ. තමා කෙරෙහි සංකල්පයකින් බලන්නේ, අනුන් කෙරෙහි සංකල්පයකින් බලන්නේ, කිසිම තත්වයක් නැහැ. අවේදීත නොඇලුණු නිරෝධ සහගත විමුක්තිදායේ අපූර්වත්වයක්. ඒක වචන වලට ගොඩනගන්න බෑ. වචනයකට આવොත් ඒ ධර්මයේ ගොඩ නැගෙන්නේ නැහැ. වචනයකට එන්නේ නැතුව බලන්න ඕන. වචනයකට එන්නේ නැතුව බලන්න ඕන. ඔබට නිදහස් වෙන්නයි තියෙන්නේ, වෙන කරන්න දෙයක් නැහැ. ඔබ විඥාණයට මනසට දෙයක් ග්‍රහණය කරලා හඹාගෙන යන්න, ආක්‍රමණය කරන්න, මතක තබා ගන්න එහෙම දෙයක් කරන්න නැහැ. නිදහසේ දැක්ම නිදහසේ දකින්න ඕන. විමුක්තිය විමුක්ති ආකාරයෙන් දකින්න ඕන. අවේදීතත්වයේ අවේදීත ගුණයෙන් බලන්න ඕන. අසංඛාරික දේ අසංඛාරික විදියට බලන්න ඕන. දැන් යම් යම් දේවල් දිහා අපි බලන්නේ සකසලා, පුජ්ජලයෝ දිහා, ද්‍රව්‍ය දිහා, වර්ණ දිහා, මල් දිහා බලන්නේ සකසලා. අසංඛාරිකව බලනවා. සකසන්නේ නැතුව බලනවා. ගුණ කරන්නේ නැතුව බලනවා. උපාදාහණය කරන්නේ නැතුව බලනවා. පුජ්‍යල මතයකින් තොරව බලනවා. මේ ගොඩාක් අපිට ප්‍රශ්නේ මේ වෙලා තියෙන පුජ්‍යල මතයෙන් නිවනත් බලන්න හදනවා. පුජ්‍යල මතයට හසු වෙන්නේ නිවන හසු වෙන්නේ නැහැ. හසු වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පමණයි. ඒ නිසා පුජ්‍යල මතයකින් නිවන සොයනකොට එතන වැරද්දක් තියෙනවා. පුජ්‍යල මතයකින් තොරව හොයනවා. පුජ්‍යල මතයකින් තොරව බලනවා. ඒ බලන තැන අපූර්වත්වයේ තියෙනවා. දැන් හැමෝම ඔළුව ගහ ගහ කල්පනා කරන්නේ කොහොමද මම මේ පුජ්‍යලය දාලා යන්නේ? මට දුක් දිදී හරි, සැප දිදී හරි, බය වෙවි හරි, ජාති ජරා ව්‍යාධි මරණ දිදී හරි මම ජීවත් වෙන්න එපාය මෙතන. මම ඉන්න එපාය කියලා හිතනවා. එහෙත් මේ මමත්වයේ අතීත හා අනාගත වර්තමානය පිළිබඳව තියෙන භයානකත්වය දැකගත්තොත් ඔබේ ජීවිතේට කරකවල හැම මොහොතකම දෙන්නේ දුකක්, පීඩාවක් දෙන්නේ. පීඩාවක් දෙන්නේ. දැන් මෙතන ඉන්න බොහෝ වයසට ගිහිපු පින්නතුන් ජීවිතේ පියන පියමැන්න අහවල් ස්ථාවරයට ආවහම අපිට සැනසීම තියෙනවයි කියලා. ලැබුණද? ලැබුණේ නැහැ. දැන් ඉතින් හිතාගෙන ඉන්නෝ මලාමවත් සැනසෙල්ලක් තියේ කියලා. හැබැයි ජීවිතය තුළ හරියට පින්දහමක් කෙරෙලා තිබුණ නැති වුණොත් මලාමත් දුකෙන් තමයි. පින කියන එකත් අපි අඳුනගෙන කරන්නේ නැතුව ඔය කොහේ හරි පොත්වල තියෙන එහෙම නැත්නම් ජනප්‍රියත්වයට එහෙම පින් කළාට පින් සිද්ධ වෙනවද? එහෙම වෙන්නේ නැත. එහෙම වෙන්නේ නැත. පින කියන්නේ හදවතේ ප්‍රසාදනීය ගුණය, සතුට ඇති වෙන විදිය. ඒ සතුට ඇති වෙන විදියට පින කරන්න ඕන. දැන් අපි ධර්මයේ කියලා කුමක්ද ගන්න ඕන? ධර්මයේ කියලා අපි පොඩි බැඳගෙන යන්න ඕන මොනවද? ධර්මයේ කියලා අපි මතක තියාගන්න ඕන මොනවද? ධර්මයේ කියලා අපි ගන්න ඕන අතහැරීම. ඒක තමයි ධර්මය. මොනවද අතහරින්න තියෙන්නේ? මොනවද අපි අතහරින්න ඕනේ? මේ මේ මේ මේ මේ දේවල් කියලා නෑ, නම් කරන්නේ සියල්ල. සියල්ල අතහරින්න ඕනේ. ඒ කියන්නේ එතකොට මට ඉතුරු වෙන්නේ මොනවද? විශේෂයෙන් මම අතහරින්න ඕනේ. මට ඉතුරු වෙන්න කියලා කතාවක් එතකොට අවශ්‍ය නෑ. සියල්ල අතහැරියාම මට මොනවද ඉතුරු වෙන්නේ? විශේෂයෙන් ඔබ මම අතහරින්න ඕන, මමත්වයේ අතහරින්න ඕන. එතකොට මට ඉතුරු වෙන්න ඕන කියලා කතාවක් නෑ. සියල්ල අතහැරී තැන කෙනා ඉන්නවද? පුජ්‍යලයා ඉඳීද? සියල්ල අතහැරී තැන කෙනා නෑ, පුජ්‍යලයා නෑ. ජාතිය, වර්ගය, කුලය, ගෝත්‍රය එහි නෑ. උගත් නූගත්කම් නෑ. තමන් ගැන තියෙන සංකල්පය මොකද්ද? කිසිම සංකල්පයක් නෑ. අනුන් කෙරෙහි තියෙන සංකල්පය කොහොමද? කිසිම සංකල්පයක් නෑ. එයා විමුක්තිදායක චේතෝ විමුක්ති මෛත්‍රිය කියලා කියන්නේ ඒක. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා. චේතෝ විමුක්තික මෛත්‍රිය තියෙන්නේ යාළඟ. එහෙම නැතුව අර කරුණාව කියලා එකක් නැහැ. එහෙම කරුණාවක් කියලා එකක් නැහැ. චේතෝ විමුක්තික මෛත්‍රිය තියෙන්නේ කළ යුත්ත කරන, නොකළ යුත්ත නොකර ඉන්න, හරි වැරදි හොඳට පේන, කවුරුත් කියා දෙන්නම අවශ්‍ය නැති ඇස්සරිච්ච කෙනෙක් පාරේ යනකොට උවදුරක් නැතුව, ගැටලුවක් නැතුව පාර යනවා වගේ තමන්ගේ මනස මෙහෙව ගන්න පුළුවන්. ධර්මය අවබෝධ කරගන්න ක්‍රියාව ඉක්මවන්න සිද්ධ වෙනවා. ධර්මය වටහා ගන්න නම් ක්‍රියාව ඉක්මවන්න සිද්ධ වෙනවා. ක්‍රියාවක් තියෙන්නේ හැම මොහොතකම පංච උපාදානස්කන්ධය සමග බැඳි. පංච උපාදානස්කන්ධය සමග බැඳි ක්‍රියාවක් තියෙනවා. ඔබ නතරවන්න. මා නතර වෙලා සිටින්නේ. දැනුත් දුවනවා. නතරවන්න. නතර වීම ක්‍රියාවක්ද? ක්‍රියාවක් වශයෙන් නතර වෙන්න පුළුවන් පුජ්‍යලත්වයට. පුජ්‍යලත්වයකින් තොරව බැස ගන්නා කෙනෙකුට, ඥානනය කර ගන්න කෙනෙකුට ක්‍රියාවකින් යුක්තව නිහඬ වෙන්න බෑ. එයා ක්‍රියාවකින් තොරව නිහඬ වෙනවා, නතර වෙනවා. එවිට ඒක බරක් නෙමෙයි. එවිට ඒක පාලනයක් නෙමෙයි. එවිට ඒක හැසිරවීමක් නෙමෙයි. එවිට ඒක හැඟීමක්, දැනීමක්, වින්දනයක් නෙමෙයි. ක්‍රියාවෙන් තොරව නතර වීම. ඇසින් විමුක්තිය සොයා ගන්නට බෑ. ඇස දෙස බලන්න. ඒ මාස ඇස දෙස නෙමේ, තමන්ගේ අධ්‍යාත්මයේ තියෙන ඇස දෙස. ඒ ඇහෙන් තමයි මේ දැනුත් බලන්නේ. පරණ බුදුජාන වහන්සේගේ කාලෙට පිට යෝගීවරු සොයා බැලු ඇස, මමත්වයේ ඇස. ඇසින් බලනවා, ඇසින් බලනවා නෙමේ ඇස දෙස බලන්න. ඒ හොඳින් ඥානනය කරගන්න, මෙහෙවන්න, ක්‍රියා කරන්න. අපහසුම කාර්යය ඇස දෙස බලන ක්‍රියාව. ඇස දෙස බලන්න යනකොට ආයි අපිට පේන්නේ බාහිරේ. ආයි ඇස ඉතුරු වෙලා වෙන දෙයක් පේන්නේ. හරියටම අපි ඇසින් ඇස දකිනවා. එවිට කුමන දෙයක් අපිට පෙනේද? පෙනීම කියන එක ඉක්මවා අපි දකින්න ඕන. පෙනීම කියන ගුණය ඉක්මවා දකින්න ඕන. අන්න ඒ මොහොතේදී තමයි අපි ඇසින් ඇස දෙස බැලුව වෙන්නේ. ඇස අතහරින්නව ඇරෙන්න, ඇස උපාදානය කරගෙන ඇස දෙස බලන්න පුළුවන් වේද? බෑ. ඇස අතහරින්න තරමට තමයි අපි ඇස වෙතට යොමු වෙන්නේ. ඇස උපාදානය කරන තරමට අපි යොමු වන්නේ බාහිරයට. ඇස අතහරින තරමට ඇස දෙසට යොමු වෙනවා. ඇසින් ඇස දකිනවා. ඇස පරීක්ෂණ පරීක්ෂාවට භාජනය කරනවා. ඇස උපාදානය කරන තැන සියල්ල, ස්ත්‍රිය, පුරුෂයා, පුජ්‍යල සියලුම බර ඒ ඇස මත අපි දරා ගන්නවා. ඒ දරාගත් ඇසින් ලෝකේ දිහා, තමා දිහා බලනවා. කිසිවක් දරා නොගන්නා වූ ඇසින් බලනකොට අපිට කියන, අපි කියන එකට විමුක්ති ඇස. කිසිවක් දරාගෙන නැහැ. කිසිවක් දරාගෙන බලන්නේ නැහැ. තමා දිහා කිසිවක් දරාගෙන බලන්නේ නැහැ. ලෝකේ දිහා කිසිවක් දරාගෙන බලන්නේ නැහැ. එයාට ප්‍රශ්න වුණත් නැහැ, උත්තර වුණත් නැහැ. ඒ ආකාරයෙන් සියල්ල අතහරින. එයට වීරිය කරන්න. සියල්ලම නිරෝධයි. සියල්ලගෙන් නිදහස්. ස්වභාවයේ අතහැරීම. ස්වභාවයේ නික්මීම. ඒ ස්වභාවයේ අතහැරීම, පුජ්‍යලත්වයේ අතහැරීම නොව ස්වභාවයේ අතහැරීම පුරුදු කරන්න. හේතු නොදක්වා අතහැරීම. ග්‍රහණයකින් තොරව අතහැරීම, දෘෂ්ටිගත නොවී අතහැරීම. දෙයක් පිළිකුල් කරලා අතහරින්න ගියොත් දෘෂ්ටිගත වී අතහැරීමක්. ඒක සංකල්පගත කර අතහැරීමක්. එතකොට සංකල්ප ඉතුරු වෙනවා. එවැනි භාවනාවකින් නිවන් දකින්න බෑ. හේතු නොදක්වා අතහැරීම, පුජ්‍යලත්වයකින් තොරව අතහැරීම, එයට කියනවා සියල්ල අතහැරීම, ක්‍රියාව අතහැරීම, සියල්ල නිමිති කර නොගෙන අතහැරීම, කිසිවක් නිමිති කර නොගන්න. පුජ්‍යලත්වේ නිමිති කරගන්න එපා, ක්‍රියාව නිමිති කරගන්න එපා. නිමිත්තක් කියලා කියන්නේ ග්‍රහණයක් කරගන්න, යම්කිසි කාරණයක් බවට පත් කරගන්න. එසේ කරගන්න එපා. කිසි දෙයක් නිමිත්තක් කරගන්න එපා. වේදනාව නිමිත්තක් කරගන්න එපා. අතහැරීම නිමිත්තක් කරගන්න එපා. ක්‍රියාවලියකට බැසගන්න එපා. නිර්භයව මානසික කොටු වීමෙන් නිදහස් වීම සැප පිණිස පවතිනවා කියන අදහස ඇති කරගෙන මනසින් නිදහස් වීමට වීරිය දරන්න. හදවතට දැනෙන බිය ඒ මායාවේ සිතට ඇතිවන බියක් ඇටියට සලකන නිර්භයව ඥානණය වඩන්න. ධර්මානුකූලව පෙන්වන ලද අතහැරීම ක්‍රියාවට නන්වන්න. කිසිවක් නිමිති කර නොගන්න, කිසිවක් අල්ලා නොගන්න, කිසිම වේදනාවක් අල්ලා නොගන්න, කිසිම ස්වરૂපයක් ග්‍රහණය නොකරන්න. කිසිවක් අතහැර කිසිවක් ඉතිරි කර නොගන්න. සියල්ල අතහරින්න. අතහැරීම ක්‍රියාවක් කර නොගන්න, ක්‍රියාව ඉක්මවන්න, ක්‍රියාව අතහරින්න. තමන් ස්ත්‍රියක් යයි නොසිතන්න, පුරුෂයෙක් යයි නොසිතන්න. එයා අතහරින්න. ඔළුව නිදහස් කරන්න, සිත නිදහස් කරන්න. ස්වභාවයට ඉඩ දෙන්න. බිය, සංවේග, ශෝක, තැවුල් සියල්ල අතහරින්න. මමත්වයෙන් නික්මීම සැප පිණිස පවතිනවා කියන අවබෝධය ඇති කරගන්න. එයින් නික්මෙන්නට වෙර දරන්න. කිසිවක් සංඥා කර ගැනීමට බලාපොරොත්තු නොවන්න. කිසිවක් ග්‍රහණය කර ගැනීමට අවශ්‍යයි කියා බලාපොරොත්තුවක් ඇති කර නොගන්න. මේ මොහොතේ හෝ අනාගතේ කුසලය වැඩි දියුණු කළ යුතුය. උපන් කුසලය අලෝභ අද්වේෂ අමෝහයෙන් තොර වූ ඒ මානසික ශක්තිය, එයට යම් ආකාරයක සිහිය සම්‍යක් කියන ඒ ධර්මයේ කැටි කරන ලද සිහිය, ඒ සම්‍යක් ගුණය මිශ්‍ර කරන ලද ප්‍රඥාව, ඒ සම්‍යක් ගුණය මිශ්‍ර කරන ලද වීරය, ඒ සකසා ගන්නට අපි එක් කළ යුතුයි. දැන් වීරය කියන එක අවශ්‍යයි. ඒ වීරය කියන එක ධර්මානුකූල කරලා යොදවන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒ වීරියේ සුවිශේෂ අරුතක් හට ගන්නවා. ප්‍රඥාව කියන එක තුල ඒ ධර්මානුකූල ස්වરૂපයක් ඇති කරන්න ඕනේ. එතකොට ඒකේ සුවිශේෂී ලක්ෂණයක් හට ගන්නවා. තේරෙනවා නේද? එතකොට පිහියක් මිනිස්සෙක් සූපවත් කරවන්නත්, මිනිස්සෙක් මේ දන්නත් යොදවන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම දෙයක එක යෙදෙන ආකාරයට ස්වરૂපය ගුණය වෙනස් වෙනවා. ඒ නිසා ඒ වීරය සම්‍යක් වීරය, ධර්මය මුසු කරන ලද වීරයක් වෙනවා. ඒ දර්ශනේ ධර්මය මුසු කරන ලද දර්ශනයක් වෙනවා. දකින්නේ කවුද? මම නොවේ. මම නොවේ නම් වෙන අන් කෙනෙක්ද? වෙන අන් කෙනෙක් සිටින්නේ මටයි. මම නොව තැන වෙන අන් කෙනෙක් සිටීද? නැත. ඇසෙනවා, අසනවා, මම නොවේ. වෙනාන් කෙනෙක් සිටීද? නැත. මම නොමැතිනම් මට ඇති කරවන දෙයක්, මට ඇති වෙන දෙයක් මෙහි තිබේද? නැත. ගිනි ගන්නා වූ ස්වභාවයෙන් නිදහස්ව නිවෙන ස්වභාවයට පත් වෙනවා. මොනවද ගිනි ගන්නේ? ඇස. මොනවද ගිනි ගන්නේ? කන, නාසය, දිව, ශරීරය, මනසයි ගිනි ගන්නේ. මේ ගිනි ගන්නා වූ ස්වභාවයෙන් නිදහස්ව ගිනි නොගන්නා වූ නිවීමේ ගුණේ ජීවත් වෙනවා. ඒ කියන්නේ යා ඇස, කන, නාසය, දිව, ශරීරය, මන සම්බන්ධ කරගෙන ලෝකෙ දකින්න බලන්නේ නැහැ. නිතරම එයින් නික්ම ලෝකය බලනවා, ලෝකයට සවන් දෙනවා, ලෝකේ තේරුම් ගන්නවා. සම්‍යක් ඥානෙන්, සම්‍යක් දර්ශනෙන්, සම්‍යක් ප්‍රතිපදාවෙන් සිටිනවා. වීරිය තියෙනවා, සම්‍යක් ගුණය මුසු කරන ලද වීරිය. ප්‍රඥාව තියෙනවා, සම්‍යක් සම්‍යක් ගුණය පහළ වෙන්නේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වීම සමග. ඉන්ද්‍රියට අනුගත වෙන තැනට සම්‍යක් නැහැ. ගොඩාක් අයට ඔය සම්‍යක් කියන වචනේ ප්‍රශ්නයක් වෙලා තිබ්බනම් ඔන්න තේරුම් ගන්න. ඉන්ද්‍රිය ගත වුණාම ඒක සම්‍යක් නෑ, ඒක දෘෂ්ටිගතයි. සම්මා දිට්ඨි බවට පත් වෙන්නේ ඉන්ද්‍රිය ඉක්ම වීම සමග. ඉතින් මේ මොහොතේම අපිට ඉක්මවා බලන්නට පුළුවන්, බැරි කමක් නෑ. බැරි කමක් නෑ. බුදුරජාණන් වහන්සේගේ සමයේ ධර්ම දේශනා කරද්දිම ධර්ම අවබෝධයට ලක් වෙනවා. ඔය ගොඩාක් භාවනාවන් වල මහා බුදුම විදියට කැපවීම කරපු අය තමයි ඒ කාර්යය අර ඌරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන අයගේ කණ්ඩායම. මහා ශ්‍රමණේ ආගමික පූජකයෝ ඒ දාහම නිවන් මඟ යොමු කළා ඉතාම සුළු කාලෙක. ඇයි මේ ධර්ම දේශනා කරද්දිම නුවණ විහිදුවද්දිම පරේක්ෂණය කරද්දිම විමසා බලද්දිම දකින දහම ඒකයි දකින දහම. සාන්දීප්තික දිට්ඨික දෙනෝ ඒ දිට්ඨි තිබ්බට සාන්දීප්තික කරගන්නවා. දැනට අපිට තියෙන දෘෂ්ටිය දෘෂ්ටි ඉක්ම වූ දර්ශනය දකින්න ඕන. දැනට අපි බලන්නේ දෘෂ්ටි ගතව. දෘෂ්ටි ගතව බලන්න එපා. ජීවිතේ දුකද සැපද? දුකයි. ඇයි දුක? සැපයි කියලා දෙයක් ගන්න නිසා. සැපයි කියලා දෙයක් ගන්න නැත්නම් දුකද නැත. සැපයි කියලා කිසි දෙයක් ගන්න නැත්නම් දුකද නැත. දුක හමුවන්නේ සැපයි කියලා දෙයක් ගන්න නිසා. ඒ නිසා සැපයි කියලා කිසිවක් නොගන්නා වූ දර්ශනය කවදාවත් දුකට පත්වන්නේ නැහැ. ඒ නිසා සැපයි කියන්නේම දුකට. දුකින් තොර සැපක් තියෙනවා නම් ඒක සැපක් නෙමෙයි. ඒක විඳීමක් නෙමෙයි. ඒක මේ ඉන්ද්‍රියන් මත පිහිටපු ධර්මයක් නෙමෙයි. ලෝකයේ පිහිටපු ධර්මයක් නෙමෙයි. ස්ත්‍රියක් තුල පුරුෂයෙක් තුල තියෙන ධර්මයක් නොවේ. දිශාවක තියෙන ධර්මයක් නොවේ. විඳින්න පුළුවන් ධර්මයක් නොවේ. අන්න ඒකයි උතුම්ම සැපය. අවේදීත නිරෝධ සහගත නිවන් සැපය. නිවන් සැපේ වින්දනයක් තියනද? නෑ. වින්දනේ තියෙන රූපවල. ශබ්ද ගන්ධ රස ස්පර්ශවල. නිවන් සැපේ වින්දනය නෑ. නිවනට සිත යොමු කරගෙන නිවනට නැමුණු සිත් ඇතිව නිවනට නැමුණු ඉන්ද්‍රියන් ඇතිව යමෙක් වාසය කරනවා නම් නිවීමෙන්ම වාසය කරනවා. යම් කිසි කෙනෙක් අතීත අනාගත වර්තමාන වශයෙන් ඉන්ද්‍රියන් නැමුවොත් මොකද වෙන්නේ? ඒ වායේ තිබෙන්නා වූ සංස්කාරක ධර්ම ගලාගෙන එනවා. දැන් බලන්න මේ ඇස් දෙකේ ස්වභාවය. නැගෙනහිර දෙස බැලුවාම අපිට නැගෙනහිර දෙස පේනවා. බස්නාහිර දෙස බැලුවාම බස්නාහිර දෙස පේනවා. පේන ටික ගැන හිතනව මිසක් නොපෙනෙන ටිකුත් තියෙනවයි කියලා හිතන්නේ නැහැ. දැන් බලන්න මේ පිටුපස මොනවා තියෙනවද කියලා මන් දන්නේ නැහැ. ඇයි එහෙම අපි හිතන්න පුරුදු වෙන්නේ නැත්තේ? දැන් ඔය පින්නතුන්ට මේ මාගේ පිටුපස තියෙන දේ සියල්ල පේනවා. ඒත් ඔය පින්නතුන්ට පේන්නේ අර ප්‍රදේශයේ කවුරුන් එනවද යනවද ඉන්නවද කියලා පේන්නේ. ඒ නිසා සෑම විටම දෘෂ්ටිය කොටසක් අඳුරු කරනවා, තව කොටසක් ආලෝකමත් කරනවා. නමුත් සර්වඥතා ඥානය කියලා කියන්නේ කොටසක් අඳුරු වෙලා කොටසක් ආලෝකමත් වෙන එකට නෙමෙයි. සියල්ල එකවර ආලෝකමත් වෙනවා. ඒ සම්මියක් ඇස සියල්ල ආලෝකමත් කරනවා. අපි කලින් කතා කරා ඒ ස්වභාවය ගැන, ඒ ඇස ගැන. ඒ ධර්මයේ තුල තමයි ඒ සියල්ල ආලෝකමත් කරන්නේ. පුජ්‍යලත්වයේ ඇස කොයි වෙලාවෙත් කොටසක් ආලෝකමත් කරන, කොටසක් අඳුරේ පවත්වන. පුජ්‍යලත්වය ස්ත්‍රී භාවයේ, පුරුෂ භාවයේ ආත්මීය සංකල්පයේ ඉක්මෝ තැන සරුවඥතා ඥානය ඇස පහළ වෙනවා. මුලින්ම ඒකට ඥාතිකම් කියලා ඒ ඇස කෙනෙකුට පහළ වෙනවා. අඳුරක් නැත. හේතු දෘෂ්ටිගතව බලන්න. උපාදානෙන් තොරවයි බලන්න. ඒ කියන්නේ උපදවා අල්ලා ගැනීමෙන් තොරවයි බලන්න. දැන් මේ ලෝකෙ දිහා, සිත දිහා, තමන් දිහා, ලෝක අන්නය දිහා බලන්න උපදවාගෙන අල්ලා ගැනීමෙන් තොරව. උපදවාගෙන අල්ලා ගැනීමෙන් තොරව බලන්න. උපාදානෙන් තොරව. ඔහොම කිව්වන් තේරෙන්නේ නැති නිසා හරම කියන්නේ. ඉන්ද්‍රයන්ට බැස ගන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කිඹුල්ල ඉන්න වැවකට බහින මිනිස්සෙක් වගේ. ඒ පළාතේ ඉන්න ගමේක් ඇවිල්ලා, ගොවියෙක් ඇවිල්ලා කියනවා, දරුවෝ ඔය වැවට බහින්න එපා, ඔය වැවේ කිඹුල්ල ඉන්නවා. නමුත් ආගන්තුකයෝ ගිහිල්ලා ඒ බැහැලා නානවා. නානකොට කියනවා ඒ ගමේ ඉන්න පුජ්‍යලේ කොතන නාන්නේ, කොතන කිඹුල්ලෝ ඉන්නේ, ගිය සතියේ බිල්ලක් ගත්තා. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් අපිට ඇවිල්ලා දේශනා කරන මේ ඉන්ද්‍රියන් වලට බැස ගැනීම කිඹුල්ලෝ ඉන්න විලකට බැස ගන්නවට වඩා භයානකයි කියලා. කිඹුලෙක් කැවොත් ඒක මේ ආත්මෙ විතරයි. මේ ඉන්ද්‍රියන් තුල සිදුවන්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ වලින් සංසාරේ වඳුරු කරන සුළු. අවුරුදු කෝටි ලක්ෂ වාර ගාන ජීවිතය ගැන එච්චර ගණන් ගන්න නැතුව, තකන් නැතුව, ධර්මයේ කියන එක පිළිබඳව සලකන් නැතුව ජීවත් වෙන ගිහියොත් ඉන්නව, පැවිද්දොත් ඉන්නව, පන්සල් වල ඉන්නව, ගොඩාක් පන්සල් වල ඉන්නව පෙරේතයෝ. කවුද? මහා නායක පණ්ඩිත ශාස්ත්‍රවේදී ගෞරවනීය නායක හාමුදුරුවෝ. කවුද බෝතයා? ශාස්ත්‍රවේදී පණ්ඩිත මහානායක හාමුදුරුවෝ. එහෙම මන්ද නැද්ද? දන්න අය ඇත්තටි මන් දන්නේ. ඒ ගොඩක් තියෙනවා පැවිද්දෙක් හැටියට. මේ කොළඹ හතේ මේ හරි මේ බත්තර මුල්ලේ ගෙවල් ගොඩාක් තියෙනවා. විකුණ ගන්නත් බෑ. ගත්ත ගෙනාට හරියන්නේ නැහැ. දෙදර භූතයෝ. ඇයි? ධර්මයක් ගැන නොසලකා ඉඳලා. මුස්ලිම් ගෙවල් තියෙනවා, කතෝලික ගෙවල් තියෙනවා. සාමාන්‍ය මුස්ලිම් අය මුස්ලිම් අයටමයි විකුණන්නේ. ඒ උනාට අර භූත දෝෂ තියෙන ගෙවල් සිංහල අයට විකුණනවා. ඒකට හේතුව ඒවා ඉන්න බෑ. මම දන්න වෛද්‍යවරියක් ඉන්නෝ මේ මුස්ලිම් කෙනෙක්ගෙන් එහෙම භූත දෝෂ තියෙන ගෙයක් අරගෙන. හාමුදුරුවනේ හට්ටි වලන් හිටියාම එක එක තැන්වලට යනවා කිව්වා. වහල තියෙන දොරවල් ඇරිලා ආයි වැහෙනවලු. එක එකන හිටියාම ඇඟේ ඇවිල්ලා හැපිලා හැප්පුණා වගේ දැනෙනවා කියන. ඒ වෙහෙම තමයි. භයානකයි සසර සිත. ඒ නිසා සිත උදාහර තැනක පිහිටවන්න, විශිෂ්ට තැනක පිහිටවන්න. නිර්වාණ ගුණේ, දේවත්වයේ, විශිෂ්ටත්වයේ පිහිටවන්න පුළුවන් මෙතන. ඒක මේ කාය දණ්ඩයක් නෙමෙයි. අපේ අය හිතාගෙන ඉන්නේ මේ ඔය කියන්නේ සායනහන්සේ මේ අපේ ඔක්කොම ඔය බැංකු පොතේ තියෙන ඒවා එහෙම මෙහෙ තැන් තැන් වලට ගිහිල්ලා දෙන්න. එහෙම දුන්නට හිත හරියන්නේ නෑ. හිත සකසන්න ඕන. හිත හදන්න ඕන. හිම දුන්නයි කියලා හිම හරියන්නේ නෑ. එහෙනම් ඉතින් යාචකයන්ගේ හිත කොච්චර හොඳට ඇද්ද? මොකුත්ම නෑනේ. එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ. සිත සකසනවා කොහොමද? සහල්ු ලෙස සකසනවා. අපි ලබන්න ඕන හැම දෙයකින්ම ප්‍රතිඵලය හැටියට ධර්මානුකූල ප්‍රතිඵලය තමයි සහල්ලුව. දානයක් දීලා සහල්ලුව, පූජාවක් කරලා සහල්ලුව, ඈ බරක් නිමේ ඇති කරගන්න ඕන සහල්ලුවක් ඇති කරගන්න ඕන. බණක් අහලා සහල්ලුව, භාවනාවක් කරලා සහල්ලුව ලබන්න ඕන. ඒකයි අපි බලාපොරොත්තු වෙන්න ඕන, වෙන දෙයක් නෙමෙයි. ඒ සහල්ලුව තුල නේද අපිට නිවන තියෙන්නේ, සහනේ තියෙන්නේ. මේ බර උසුලාගෙන ඉන්නකම් ඔළුවට සහල්ලුවද නැවේ බිමින් තියන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තේ උතුම් ආර්ය ශ්‍රාවිකාවන් ශ්‍රාවකයෝ කියලා තියෙන්නේ. ස්වාමීනි කිසේ තිබුණු බරක් බිමින් තිබ්බා වගේ මං හරි සහල්ලුවටපත් වුණා. දැන් ඔළුවට තියාගෙන ඉන්නේ කවුද? තමාගේ මම. තමාගේ ඉන්නෝනේ නේද? තමාගේ මමෙක් ඉන්නෝනේ. ඒ මම ඔළුවට තියාගෙන ඉන්නේ. අර කොටා ඔළුවට තියාගෙන යන මේ චුල්ලපදුම කුමාරයාගේ නේද බිරිඳ වගේ. කොටා අර රජෙක් අතහැරලා කොටෙක් ඔළුවට තියා යනවා. ඒ ඔය ඇත්තොත් ඒ හා සමානයි. මොකද හේතුව? මේ බුදුරජාණන් වහන්සේ රජෙක් ඉන්නවා මෙතන. ඒ ධර්මයේ ඔබට මේ විවාහ කරගන්න එව නැත්තම් ජීවිතෙත් එක බද්ධ කරගන්න පුළුවන්. ඒක අතහැරලා අර කොටා ඔළුවට තියාගෙන කවුද? මම. මමත්වය කියන එක ඔළුවට තියාගෙන යනවා. ඒ කොටා බිමින් තියන්න අර වටිනා කියන බෝසත්වරයා සමග ජීවත් වෙන මේ ලෝකයේ තියෙන මිනිස්සුන්ගේ තියෙන අවිද්‍යාත්මක ලක්ෂණය පිළිබිඹු කරන්න දීපු හරි අපූරු කතාවක්. මේ වටිනා කියන සියලු සැප සම්පත් දෙන මේ මහා රජතුමා කන්දෙන් පල්ලෙහාට තල්ලුවෙල්ල කොටෙක් ඔළුවට තියාගෙන මේ මිනිස්සු කරන වැඩ. ඒ කියන්නේ කොටා මොනවද දෙන්නේ? කන්න ගෙනල්ල දෙනවද? නැහැ. ආරක්ෂාව දෙනවද? නැහැ. මොකක්වත් නැහැ. නමුත් අර රජතුමා එහෙනම් කෑම බීම ටික සපයලා දෙනවා. ආරක්ෂාව සපයනවා. හොඳින් බලා ගන්නවා. දයාව, ආදරය, කරුණාව මේ සියල්ලන් දෙනවා. ඒ නිසා කොටෙක් පෝෂණය කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පෝෂණය කරන්න ඔබ තුල. ඔබේ මමත්වයේ පෝෂණය කරනවා කියන්නේ කොටෙක් පෝෂණය කරනවා. කොටා ඔබට සැප දෙන්නේ නැහැ. ඔබට දුක දෙන්නේ ඔබෙන් යැපෙනවා විතරයි. ඒකයි කොටා කියන්නේ ඒකේ තේරුම. ඔබෙන් යැපෙනවා විතරයි කොටා. ඔබට සැපක් දෙන්නේ නැහැ. නමුත් ධර්මයට පිවිසියාම ධර්මය අපිට සැපක් දෙනවා. සුවයක් දෙනවා. දැන් මම භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මම යම්කිසි සැපයකින් සුවයකින් ඉන්නවා නම් ඒ ධර්මය නිසාමයි. ඇති කාලෙත් නැති කාලෙත් හැම කාලෙම සතුටින් ඉන්නේ ධර්මය නිසාමයි. නමුත් අපේ මේ රටේ අය සාමාන්‍යයෙන් කැමති නැහැ කෙනෙකු ධර්ම අවබෝධයට පත් වෙලා ඉන්න අය, කෙනෙකු ධර්මයේ දැක්කයි කියනවයි කියනවා වගේ දේවල් වලට විරුද්ධයි. ඒගොල්ලෝ අර කැලේට ගිහිල්ලා සද්ද නැතුව මින් බලාගෙන නිකන් ගොළුව වගේ ඉන්න ඕන කියන මානසික මට්ටමක් තමයි තියෙන්නේ. එහෙම අයත් ඉන්නෝ, එහෙම අය අපිට හම්බ වුණා. නමුත් එහෙම අය ළඟ මුනි වත විතරයි තියෙන්නේ, මුනි හිත නැහැ. මුනි හිත තියෙන්න ඕන. මුනි වත විතරක් තිබිලා මදි. ඒ නිසා මේ නගරයේ ඉඳගෙනත් මුනි වත නෙමෙයි මුනි හිත හදාගන්න පුළුවන්. ඒකයි හරි වැදගත්. දැන් මේක මේ මගේ ධර්මයක් නෙමෙයි, ඔබේ ධර්මයක්. ඒක කරගන්න ඕන. මට පුළුවන් ද ඔබ දිව්‍ය ලෝකයට යවන්න? මට බෑ. මට පුළුවන් ද ඔබ අපායට යවන්න? ඒකත් මට බෑ. මට පුළුවන් ද ඔබ නිවන් දක්වන්න? එකක් මට බෑ. ඔබමයි අපි මග කියා දෙන්න අය පමණයි. ඔබ කැමති නම් ඔබ කැමති දිහාවකට යන්න ඔබට කැමති රටකට යන්න ගුවන් ටිකට් පත ගන්න පුළුවන්. ඒක ඔබේ රුචිකත්වය. රුචිකත්වය. ඒක ඔබේ කැමැත්ත. ඉතින් මේ වෙනකොට ඔබ වීසා ගහලාවේ අවුරුදු 100කට මෙහා වීසා එකකින් මේ ඉන්නේ නේ. අවුරුදු 100කට යටත්ව වීසා එකකින් තමයි මේ ලංකාවේ මිනිස්සු ලෝක මිනිස්සු ජීවත් වෙන්නේ. කලාතුරකින් අර හොරෙන් ඉන්නව තව අවුරුදු 2 3. නමුත් ඊට කලින් වීසා ඉවර වෙලා යනවා. දැන් බලන්න ඊළඟ වීසා එක කොහටද ගහලා තියෙන්නේ? ගුවන් ටිකට් පත අරගෙන තියෙන්නේ කොහටද බලන්න? නිවම්පුරයටද? එහෙම නැත්නම් අපායටද? දෙව්පුරයකටද? කොහෙකට දාරන් තියෙන්නේ? කොහෙන්ද ඉඩම් අරන් තියෙන්නේ? කොහෙට යන්නද ගේ හදන්නේ? මග හදන්නේ? එහෙම නැත්නම් ගෙදරම මුල්ලට ආයෙ එන්නද? ඈ? ගෙදරම මුල්ලට එන්නද? දැන් ওই පින්දහම් කරනවයි කියන එක තුනත් හරියට සිත සකසාගෙන ලෝභ ద్వේෂ මෝහ තුනී වෙන ආකාරයට ඒක කරේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් ওই සමහර මෞතියෝරු මේ පින්දහම් කිරීම නිසාම ඒ තුල තිබෙනා වූ දැටි ලෝභ ద్వේෂ ආසත්ත්ව භාවයකින් ඒ ආශ්‍රිතව උපදින ස්වභාවයකුත් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒක හරි භයානක දෙයක්. එනිසා ධර්මයේ දකින්න ඕන. මල් පූජා කරා ඒක හොඳයි, බෝධි පූජා කළා ඒක හොඳයි, භාවනා කළා ඒක හොඳයි. නමුත් අපි හිත සැහැල්ලුව ඇති කරගන්න ඕන. ඒව බැරිද අපිට ලෝභ ద్వේෂ මෝහ මදමාන බවට පරිවර්තනය කරගන්න? පුළුවන්. මම එක් නිවේදක මහත්මයෙක්ගෙන් ඇහුවා, දැන් ඔබතුමා දේශනාවල් දහස් ගාණක් අහලා ඇතිනේ, තාම මාර්ගඵලයක්වත් දැක්කේ නැද්ද? අනේ හාමුදුරු කියලා වැඩක් නැහැ, තාම මොකක්වත් නැහැ, එහෙම මොකුත් නැහැ. මම බැලුවාම එතුමා දැඩි ආසත්ත්ව භාවයකින් ඉන්නවා, ලෝභ ద్వේෂ මෝහයකින්. හාමුදුරුවරුත් අපිට යටත් කියලා. ඇයි? අපි තමයි හාමුදුරුවරුත් නම් කරන්නේ බණ කියනවද දෙනවද නැද්ද කියලා. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ හිතේ පොඩි කැලලක් අමනාපයක් වුණොත් ඒ සාමින් වහන්සේලා කපා හරින්නටද ක්‍රියා කරනවා. බලනකොට මහා පව් ගොඩක් රැස් කරගෙන එතන ඉඳලා බොරුවට ඇක්ෂන් කිව්වහම හොඳයි අද ධර්ම දේශනාව පවත්වන්නේ හවල් ගෙනා කියලා කියනවා. කිව්වට හිත ඇතුළෙ නිකුත් නැහැ. සාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය කිව්වට මුකුත් නැහැ. ඒ නිසා අපි රංගනයක් හැටියට, විලාසිතාවක් හැටියට ඇක්ෂන් කිව්වම් කියන බණ පටන් ගන්න බණයි, කට් කිව්වන් නතර කරන බණයි අහලා හරියන්නේ නැහැ මේකට. නිවන් දකින්න. දැන් අපිට වෙන දෙන්නේ නේද? ඔය සද්දයක් එන ටික වෙලාවක් කරගෙන යනකොට මොකක් හරි හොන්නේ. ආ කට් කට් හාමුදුරනේ, ඕන් දැන් නතර කරා. දැන් ආයෙත් ඉඳලා පටන් ගන්න. මොනවද මේ? හේනිකං චාලිත්‍රයට ලෝක මායාවට කෙරෙන දේවල් විතරයි. ඒ වයින් කිසිම මිනිස්සෙකුට සිතක් ඇති වෙනවද කියන ප්‍රශ්නය තියෙනවා. ඇයි මෙච්චර බණ කියන රටක මෙච්චර මිනිස්සු විශිෂ්ටයව නොවෙන්නේ? කියන බණ හරිම මෝඩයි. අහන පින්නතුන් ඊටත් වඩා මෝඩයි. ඉන්නේ උනාට අපි මොකද්ද නොදන්නේ? අපි සෝවාන් වෙන හැටිත් දන්නවා, සකුදාගාමි වෙන හැටිත් දන්නවා, අනාගාමි වෙන හැටිත් දන්නවා, රහත් වෙන හැටිත් දන්නවා. රහතුන්ට කෙලෙස් නැහැ කියලාත් අපි දන්නවා. මොකද්ද අපි දන්නේ? කිසිවක් දන්නේ නැහැ. දැනුම කමනයි. දැනුම පමණයි. ගහක තියෙනවා ලස්සන ලස්සන අඹ ගෙඩි. බඩ පිරේද? රස දැනේද? දැනෙන්නේ නෑ. ඒ වගේ තමයි දැනුමින් තියෙන දේවල් වල ඈතින් යමක් පේනවා මිසක් එහි රසයක් ඵලයක් ස්වરૂපයක් පේන්නේ නෑ. අහලා තියෙනවනේ මේ අදිමාන්නේන් හිටියාම බල්ල වෙලා උපදිනවා. හරි භයානකයි. සසර හරි භයානකයි. මෙලව හදාගන්නවට වැඩිය ජීවිතේක තියෙන ලොකුම අභියෝගය මොකක්ද? හිත හදාගන්න එක, සසර හදාගන්න එක. මානසික ධනය, මනසේ ඇති මේ සම්තෘප්තික ධනය වටිනව පින්නතුනේ භෞතික ධනයට වඩා. සැප උදා කරනවා. ඔබ භාග්‍යවන්තයි. ඔබ ඉන්ද්‍රියන් ලබලා තියෙනවා. කල්පනා කිරීමේ හැකියාව ලබලා තියෙනවා. සද්ධර්මය ලැබිලා තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයෙන් යුක්තව දේශනා කරන සොරයන් ඔබට ඇහෙනවා. ඒ ඇසෙද්දි ඔබ කල යුත්තේ උපාධියක් ගන්න කැපවීම ඔබ ධර්ම අවබෝධය පිණිස කරා. ශිෂ්‍යෙක් අවුරුදු 4ක 5ක උපාධියක් ගැනීම සඳහා කොච්චර ධනය, කාලය, ශ්‍රමය වැය කරනවද බලන්න. මෙතන ඉඳලා බස් එකේ යනවා. හැමදාම බස් එකේ එනවා. ඇවිල්ලා පාඩම් වැඩ ටික බලනවා. ඊට පහුවෙන්ද උදෑසන නැගිටිනවා. නැගිටලා ආයි පාඩම් වැඩ බලනවා. ආයි යනවා, ආයි ලියනවා. කීප දෙනා එකතු වෙලා පාඩම් කරනවා. එහෙමනම් ඔබත් වේදම් කරගෙන ඉන්න. හොඳින් අහගන්න, හිතේ දරාගන්න, නැවත විමසා බලන්න. ආයෙට පහුවෙන්ද නැගිට්ටාම තව බණ ටිකක් අහන්න. නොතේරෙන කරුණු කාරණා කීප දෙනා රැස් වෙලා සාකච්ඡා කරන්න. ඒ වයින් ඇති වෙන ගැටලු නැවත ආචාර්යවරුන්ගෙන් අහලා දැනගන්න. ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳ ගන්න. ඒ විදිහට ඔබ නිවන් මඟ අසක් කරගන්න. හැබැයි ප්‍රබල බුද්ධියක් තියෙන්න ඕන. මේ කියන දේවල් අහන එහෙම බෑ. පුජ්‍යලත්වයට ගරු කරලා බණහන අයට නිවන් දකින්න බෑ. පුජ්‍යලත්වයට ගරු කරලා බණහන අය මගෙන් බණහන්නේ ඉන්නේ. මොකද මම පොඩීනේ. දැන් බෞගේදාලේක අර ඇමරිකානු විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක් ආව ලංකාවේ මනෝවිද්‍යාව පිළිබඳව හා ওই භූතය පිළිබඳ මේ පොඩි ගවේෂණයකට. ඉතින් ලංකාවේ ඉන්න මනෝවෛද්‍යවරයෙක් දන්න කෙනෙක් යොමු කරගෙන මගේ ළඟට ආවා. මාචාර්යවරයට අවුරුදු 69ක්ද කොහෙද වෙනව කිව්වා. ගොඩක් වයසයි. එයා ඇවිල්ලා මගේ දිහා බැලලා කියන මෙයා පුංචි වැඩේ කියලා. එයාට ඕන ටිකක් ලොකු හාමුදුරු කෙනෙක් කියලා. මං කෝ පුංචි වැඩේ වුණාට කමන්නේ, ඔයාට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා. ඊට පස්සේ එයා තේරුම් අරගෙන වාඩි වෙලා අහගෙන ඉඳලා කොහොම ප්‍රසාදයෙන් ගියා. ඒ වුණාට මං තව ලොකු හාමුදුරුවරුත් කීප නමක් මුණ ගැස්සන්න එක් කරගෙන ගියා. ඒ සම්බන්ධයෙන් දන්න අය, භූත විද්‍යාහරය මේ පිළිබඳව දන්න අය. අද ලෝකේ තේරුම් අරගෙන තියෙනවා මේ මිනිස්සු නිකම්ම නිකම් මස් කොට නෙමෙයි, මේක දෙයියෙක් ළඟට යන එක නෙමෙයි. මේ ලෝකේ මිනිස්සු නොමග යවන දේවල් තමයි ආගම. ඒ නිසා සම අයිතිවාසිකම්, සම සහායන් ඔක්කොම බුද්ධාගමට සමානව මිත්‍යා දෘෂ්ටියන් වලට දීලා පෝෂණය කරන දේශපාලකයෝ කියන්නේ අවීචි මහ නරකයට. බුදුහාමුදුරන්ට හා සමානව මිත්‍යා දෘෂ්ටියට සලකනවා. එහෙම කරන්නේ නැද්ද ලංකාවේ? ඊටත් වැඩිය හොඳට සලකනවා. ඒගොල්ලොත් කොහරද යන්නේ? ඒ දැන් වලටම යනවා. මිත්‍යා දෘෂ්ටි අතරමං වීම කියන්නේ ඉතාම බලවත් දේශන. ඊටත් වැඩිම භයානක දේ තමයි අපි මේක තේරුම් ගන්න මහන්සි නොවෙන එක. ඔහේ අහගෙන ඉන්නෝ. දැන් නාලිකාවල් දාගෙන ඔහේ අහගෙන ඉන්නෝ. මොනවද ගත්තේ? දන්නේ. ඉතින් බණක් කිව්ව හොඳයි ඇහුවා. එච්චරයි. ඇයි ඔබට වෙනස් වෙන්න ඕමනාවක් නැද්ද? මේ ආත්මේ වෙනස් විය හැකි කියන චින්තනය ඔබ නැද්ද? නෑ. අද අවලංගුයි. අද තියෙන අපිට පුරාතනේ කතා ටික අහහා සාදු කියා ඉන්න. එහෙම කරන්නේ මෝඩ බෞද්ධය. මේ ආත්ම භාවයේ මේ අදාද නිවන් දකින්න බෑ කියලා කියන්නේ අඥාන පුහුදුම් මෝඩ හාමුදුරුවෝ. ඒ අතරට ඔබ නොවැටෙන්න ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්, එව බලව සාන්දීප්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ. එහෙම කියන්න පුළුවන් ධර්මයක් වෙන්න ඕන. මේක පසු මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ බලාගන්න කියන නෙමෙයි. නිකන් ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දකින්න කියලා බොරු පොඩාවක් දාගන්න නෙමෙයි. එහෙනම් ඉතින් මේ අද පුළුවන් වෙන්නේ බෑ. අදත් බෑ. මේ ලබනාත්ම විතර පුළුවන් වෙන්න කියලා අර පොඩි හැඩ වචනයක් තමයි ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් සප ලැබුවා. ඒක නිකන් වචනේ හැඩ විතරයි තියෙන වැඩ නෑ. ඒ අයටත් මේව හැඩ කරගන්න පුළුවන්. මම කියන්නේ මේව තරහ යන්න කියන්නේ. තරහ ගියාම ටිකක් අහයි. අහන්න ටිකක් මේ නිකලල් ධර්මය සොයන්න. දැන් පින්නතුන් මං කාරණා කීපයක් කියලා දෙන්නම්. පින්නතුන් දන්නවද මේ ආර්යකාන්ත සීලය? සිල් අතරින් අග්‍රම උතුම්ම සීලය මොකද්ද? ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය කියලා අපි මේ පද ටිකක් කියලා දුන්නට පද ටිකක් නෙමෙයි. පද ටිකක් නෙමෙයි බුදුහාමුදුරුව ආර්යකාන්ත සීලය කියලා දුන්නේ. මෙන්න මේ කරුණු අටම ඒකෙන් යුක්තයි. නොකැඩුණු ස්වභාවයෙන් යුක්තයි. මොකද ආර්යකාන්ත සීලයක තියෙන ස්වභාවය බිඳුණු ස්වභාවයක් කැඩුණු ස්වභාවයක් නැහැ. සිදුරු නැති ස්වභාවයෙන් යුක්තයි. එයි සිදුරු පළදු නැහැ. ඒ වගේම කැළැල් නැති ස්වභාවයෙන් යුක්තයි. එක් ලෝක කොහෙද ඔය බාහිර සීලයක් තුල සමාදන් වෙන මේ ලක්ෂණ දකින්න පුළුවන්ද? ඈ සිදුරු නැති, කැළල් නැති, නොකැඩුණු ස්වභාවල් දකින්න නැහැ. පැල්ලන් නැති ස්වභාවයෙන් යුක්තයි. තෘෂ්ණා දාස භාවයෙන් තොරයි. දැන් සාමාන්‍යයෙන් සිල් ලෝකේ සමාදන් වෙන පදමාලාවල් වල තියෙන මොකද්ද? තෘෂ්ණා දාස භාවයෙන් යුක්තයි ඒවා. ඒකට ආසත්ත වෙලා වෘත සීල සමාදානයට. එහෙමනම් තෘෂ්ණා දාස භාවයෙන් යුක්ත තොරයි. නුවණැත්තන්ගේ ප්‍රසාදයට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වගේ උතුමන්ගේ ප්‍රසාදයට ලක් වෙන ගුණයකින් යුක්තයි. ඒ වගේම තෘෂ්ණා දෘෂ්ටි වලින් තොරයි. තෘෂ්ණා සහිත දෘෂ්ටි නෑ. දැන් බලන්න සාමාන්‍ය ශික්ෂණ ලෝකේ ගත්තොත් එීම තෘෂ්ණා දෘෂ්ටි තියෙනවා ඒක තුල. ඒකම සීලබ්බත පරාමාස ගණයේ වැටෙන්නේ. ඒ දෘෂ්ටි වලින් තොරයි. මොනවද මේ කතා කළේ? මේ කතා කළේ මෙන්න මේ මොහොතේදී අපි කතා කරපු වඩපු ආර්යකාන්ත සීලය ගැනයි. නිවන් මග ගැනයි මේ කතා කරන්නේ. ඊළඟ කාරණේ හැටියට පෙන්වනවා සමාහිත සමාධිසිතකට සමාහිත ස්වභාවයකට සිත පිළිපන්න පවත්වන්නට පුළුවන් ධර්මයකටයි ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. නැත්තම් හිතේ සමාහිත භාවයට උපකාරක ධර්මයකටයි මේ ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. එහෙමනම් අපි ආර්යකාන්ත සීලයක් තමයි වඩන්න ඕන. සමාදන් වෙලා ලබන දෙයක් නෙමෙයි. මේක ධර්මයේ තුලින් ඇතිවෙන කුසලයක්, කුසලස්ස උපසම්පදාවක්. ආර්යවතුන්ගේ මහරහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ ගුණ වැඩිවීමක්. ඒ ගුණය තමයි අපි ගොඩ නගා ගන්න ඕනේ. ඒ ගුණය තමයි කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, සිදුරු නැති, තෘෂ්ණා දාස භාවයෙන් තොර, දෘෂ්ටි උපාදානයෙන් තොර, නුවණැත්තන්ගේ ප්‍රසාදයට ලක් වෙන සමාහිත සිතකට උපකාරක ධර්මයේ බවට පත් වෙනවා. දැන් මේ සද්ධර්මය කතා කරනකොට ලෝකෝත්තර භාවය පිළිබඳව සිත සමාහිත බවට පත් වෙන්නේ ඇයි? එයාගේ සංස්කාරක දිය වෙනවා. දෘෂ්ටි දිය වෙනවා. දෘෂ්ටිගත කරන්නේ නැහැ. දෘෂ්ටි විසුද්ධියක් පිණිස උපකාරක වෙනවා. සීලබ්බත පරාමාස විසුද්ධියක් පිණිස, සීල විසුද්ධියක් පිණිස උපකාරක වෙනවා. අපි කවදක හරි කොතෙන්දි හරි ලොකු පටලැවීමකට භාජනය වුණා. ඒ තමයි ශාසන ඉතිහාසයේ හෙළ ධර්මයේ පුලුස්සා කෙළදහම පුහුදුම් මතවාද වලින් අරුත් ගන්නවා. ඉන්පසුව බහුමතවාද වලින් උපගන්වා තිබෙන්නා වූ දෙයට අපි නිර්මල ධර්මයයි කියලා හිස මත තබා ගත්තොත් නිවන් මඟ වැහෙනවා. අපිට කියන්න පුළුවන් මේ පොතේ තියෙන නිර්මල ධර්මයයි කියලා. නෑ, මේ කී දෙනෙක් නම් පරිවර්තනය කරනවද? කී දෙනෙක් නම් මේක අරුත් ගන්නවද? ඒ නිසා අපි විමසුන් ඇසින් බැලීමමයි අපිට පිහිට. බුදුරජාණන් වහන්සේගේ එක ගාථා ධර්මයකින් වුවද එය තේරුම් ගන්නට පුළුවන්. ඇස සංවර කරන්න. කුමක්ද සංවර කරනවා කියන්නේ? අතහරිනවා, උපාදානයෙන් තොර වෙනවා. කන සංවර කරන්න. මොකද්ද කන සංවර කරන්න කියන්නේ? මේ කන නලියන එකක් නෙවෙයි. ඈ, එහෙම නැතුව හොඳ තැන් වලට ගිහිල්ලා කන තියාගෙන ඉන්නේද? කොහොමද කන සංවර කරන්නේ? හොඳ දේවල් විතරක් අහගෙන ඉන්නේද? එහෙම පුළුවන් කමක් නැහැ. මේ කන අතහරිනවා. නාසය අතහරිනවා, දිව අතහරිනවා, ශරීරය අතහරිනවා, මනස අතහරිනවා. අතහැරීමත් අතහරිනවා. ඊට පස්සේ මොනවද අතහරින්න තියෙන්නේ? සියලු සංස්කාරකයන්ගේ නිරෝධය. සියලු සංස්කාරකයන්ගේ නිරෝධය. දැනුම කොට ගහන්න එපා. හරක මෙහිමයි, මෙතන මෙහිමයි, මෙහිම වුණාම මෙහිමයි, හරම වුණාම හරමයි, මාර්ගඵලලාභියට මෙච්චර සංයෝජන නැහැ, අරයාට මෙච්චර තියෙනවා, අනාගාමී කෙනාට මෙච්චරයි, අරයාගේ අච්චරයි, අරයා මෙහිමයි. මොනවද මේ කතා? තමන් කොතනද ඉන්නේ? තමන්ට කොතෙක් දුර වෙනස් විය හැකිද? මට යාගේ මෙයාගේ කතා ප්‍රවෘත්ති වැඩක් වෙන්නේ නෑ. මාහට යා හැකි මග කුමක්ද? මා කොතනද සිටින්නේ? එයයි ඔබගේ තර්කය විය යුත්තේ, එයයි ඔබගේ ධර්මය විය යුත්තේ. එහෙම නැතුව කොහොම ගිහිල්ලා ටික වෙලාවක් ගිහිල්ලා රහතන් වහන්සේලාත් නිවන් රස විඳිනව නේද? එහෙම නැත්තම් අහයි රහතන් වහන්සේට කෙලෙස් නෑ නේද? මහා පුදුම ප්‍රශ්නේ අහන්නේ. තමන් කොතනද ඉන්නේ? මට කොතෙක් දුර යා හැකිද? ඒකයි. ඇයි තමන්ට වෙනස් වෙන්න උවමනාවක් නැද්ද? තමන් මේ ඉන්න ස්වභාවයෙන් වෙනස් වෙන්න උවමනාවක් නැද්ද? තියෙනවා. වෙනස් කරන්න බැරිද? ඥානනේ වශයෙන් වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. මේ ත්‍රිවිධ දෘෂ්ටි ජාලයක්. නෙවැරදි ධර්මයෙන් ඒ වෙනස් කරගන්න පුළුවන්. එනිසා සද්ධර්මයේදී සිද්ධ වෙන්නේ දෘෂ්ටි මාරුවක් නෙමෙයි. දෘෂ්ටි විසුද්ධියක් ඇති කරනවා, සුද්ධියක් ඇති කරනවා. දෘෂ්ටි වලින් නිදහස් කරනවා. නයි සාදු. සාන්දීප්තික වූ, අකාලික වූ, ඒහිපස්සික වූ ඒ ශ්‍රී සද්ධර්මය ඔබට අත්දකින්න, අවබෝධ කරගන්න ලෝකෙ දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ දුර්ලභ අවස්ථාව තුළ ඔබේ ධර්මය දැක අවබෝධ කරගත යුතුයි. මනුෂ්‍ය ආත්ම භාවයක තියෙන විශිෂ්ටත්වය එයයි. ඒ ගැන සිතන්න, එය ප්‍රකට කරන්න, ප්‍රගුණ කරන්න උත්සාහවත් වෙන්න. අපි උපාධියක් එක දවසකින් ගත්තේ නැහැ. බොහෝ ඉගෙනගෙන තමයි ලැබුවේ. ඉතින් අපි එක දවසකින් ඇයි මුළු සමස්ත ධර්මයේම අපි බලාපොරොත්තු වෙන්නේ නේද? අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදානුව ක්‍රමානුකූලව ධර්මයේ තුල වැඩෙනකොට, ධර්මයේ අසනකොට තව තවත් මේ වඩා ගන්න පුළුවන්. හැබැයි ධර්මයේ කියලා අපි අසන්න ඕන ප්‍රත්‍යක්ෂ අවබෝධ ඥානෙම්ම දේශනා කරන්නා උත්තමයෙක්ගෙන් පමණයි. අනිත් අය කියන්නේ කටකතාව. කටකතා කියන ඒවා දන්නවනේ නේ? අනිත් අය කිව්වා කියලා තව කෙනෙකුට කියනවා. ඒ නිසා කටකතා බණ අහන්න එපා. ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් යම් වචනයක් කියනොත් සාක්ෂාත් කරලා එයයි අහන්න ඕන. එහි බාරකරුවා ඒ දේශකයාම තමයි. ඒ සබේ දේශනාව අපිට සංවිධානය කරලා ආරම්භ කර පින්වත් චන්දන තිසේරා මැතිතුමන්ට අපි පුණ්‍යානුමෝදනා ස්තුතිය පළ කරනවා. ඒ වගේම ශාමලේ තිසේරා මැතිණියටත්, ඒ වගේම දියණියන් නම් දෙපළටත්, ඒ වගේම අපේ සුමিত্রා පින්වත් පැණියන් ඇතුළු හිතවත් සියලු දෙනාටමත්, මේට සහභාගී වූ සියලු දෙනාටමත්, ඒ වගේම හැදූ වැඩූ මව්පියන්ටත්, ගුරුවරුන්ටත් මේ පින් අයිති වේවා. විශේෂයෙන් විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේටත්, උන්වහන්සේගේ පාරමිතා පුරා ගන්නට මේ පින් හේතු ආසනාව වේවා. ඔය පින්නතුන්ට ඒකාන්ත වශයෙන්ම මේ භවයේදී උතුම් වූ ශ්‍රී සද්ධර්ම අවබෝධය ලබන්නට වාසනාව, ශක්තිය, අවකාශය උදා